2013 වසරේ පළවෙනි මාසේ අද පළවෙනිදා භාවනා වැඩසටහන. මාගේ අමා මෑණියෝ, තිලෝවරු, ශාන්තිනායක වූ ගෞතම ශ්‍රී සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. ඒ උතුම් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයට මාගේ නමස්කාරය වේවා. ඒ මග ගමන් කොට මේ දක්වා නොසිඳ ඒ ශ්‍රී සද්ධර්මයේ පවත්වාගෙන ආ ආර්ය මහා සංඝරුවනට මාගේ නමස්කාරය වේවා. මාහට ධර්මය කියා දුන් සියලුම ගුරුවරුන්ට මාගේ නමස්කාරය වේවා. ගම්බීරෝ අයං ධම්මෝ පණ්ඩිත වේදනීයෝ, ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙකුගේ ධර්මය ඉතාම ගම්බීර වූ දෙයක්. ඒ නිසාවෙන්ම නුවණින් ඕනෑකමින් කැපවීමෙන් ගෞරවයෙන් බැලිය යුතු කාරණයක් බවට පත් වෙනවා. ඒ ධර්මය අපට තියෙන්නේ දුක් විඳින්න නෙමෙයි, සැනසෙන්න. හැබැයි ඒ ධර්මය සොයාගත්තේ සිද්ධාර්ථ ගෞතම බුදුරජාණන් වහන්සේ කායික වශයෙන් පුදුමාකාර විදිහේ දුක් විඳලා. ඒ බුදු පියාණන් වහන්සේ විඳපු දුක් වලින් කෝටියෙන් එකක් නොවිඳ අපිට පුළුවන් ඒ මග නිවැරදි ලෙස සාසගෙන අවබෝධ කරගන්න. හැබැයි ඒ අවබෝධ කරගන්නට පුළුවන් ධර්ම පරම්පරාවේ ශ්‍රාවකයෙකුගෙන් පමණයි. පිටක පරම්පරාවෙන් පමණක් කෙනෙකුගෙන් ධර්ම අවබෝධ කරගන්න පුළුවන් කමක් නැහැ. ඒක දැනුම පමණයි ගන්න පුළුවන්. ඒ නිසා මාහට මේ මිනිසත් ජීවිතයේදී ලැබුණා ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ධර්ම පරම්පරාවේ ශ්‍රාවකයෙකු වන්නට. එය මහලොකු දුරක් නොවුනත් ඒ දුර මාහට සෑහීමට පත්වන්නට පුළුවන් ජීවිතයේ පූර්ණත්වයට පත්කරවන අපූරු දහමක් වන නිසාවෙන්ම පින්නතුන්ටත් බොහෝම සතුටෙන් ප්‍රසාදයෙන් මේ මඟ අවබෝධ කරගන්න යැයි ආරාධනා කර සිටිනවා. ලෝකයත් ලෝක නිරෝධයත් තේරුම් කර ගැනීමට ඔබ හඳුනාගත යුතු, කියවිය යුතු එකම පොත තමයි ජීවිත පොත. ජීවිතයේ දිහා මනස දිහා හොඳින් බලාගෙන ඉන්න කෙනෙකුට මේ මනස තුල ඇතිවන හැම දෙයකටම අපි තව කෙනෙක් යයි හේතු සාධක දක්වන ලෝකයේ අපටම දැක ගන්න පුළුවන් අපේ මානසික කම්පනයන් වලට හේතුව අපමයි. එනිසා අප දෙසටම හැඟිල්ල දිගු කරගනිමින් අපේ වැරද්ද හදාගනිමින් ඉදිරියට ගමන් කරගත යුතුයි. උපතින්ම මේ මානව සත්වයා දෘෂ්ටිගතයි. දෘෂ්ටිගතයි කියලා කියන්නේ වැරද්දක් නෙමෙයි. ලෝතුරා සම්බුදු කෙනෙකුටත් ඒ දෘෂ්තිය තියෙනවා. තිබ්බට පින්නතුනේ ඒ ඉක්මවා ගියපු දර්ශනයකුත් තියෙනවා. ඒ නිසා දෘෂ්ටියේ තිබෙන අවිද්‍යාත්මක බලය නැහැ. පින්නතුන්ටත් නිවසක් තියෙනවා. රහතන් වහන්සේ නමකටත් ආරාමයක් නිවසක් තියෙයි. එහෙත් අර පුහුදුන් කෙනාගේ දෘෂ්ටිය පමණයි තියෙන්නේ. අර රහතන් වහන්සේට දෘෂ්ටිය ඉක්මවා ගියපු දර්ශනයකුත් ඇති නිසා අර පුහුදුන් කෙනාගේ අයිතියට වඩා අර අයිතිය වෙනස් වෙනවා. ඒ වගේ අපි අපේ ළඟ තියෙන ස්වභාවය හඳුනගෙන මේ ස්වභාවය වර්තමාන, අනාගත, අතීත, දුක් සහිත, දුක් රැස් වෙන, කර්ම රැස් වෙන භයානක තැනක් කියලා හිතෙනවා නම් තේරෙනවා නම් එයින් නික්ම, මානසිකවම එයින් නික්ම, එතනින් එහාට තියෙන ධර්මය තේරුම් කරගන්නට ඕන. ඔබට පහළ වුණේ නැති එකම ඥානයයි ඒ තමයි ලෝකෝත්තර ඥානය. ඔබට තියෙනවා ඇස ඔස්සේ ගන්න ඥානය තියෙනවා, කන ඔස්සේ ගන්න ඥානය තියෙනවා, නාසය ඔස්සේ ගන්න ඥානය තියෙනවා, දිව ඔස්සේ ගන්න ඥානය තියෙනවා, කය ඔස්සේ ගන්න ඥානය තියෙනවා, මනසින් ඇති කරගන්න සංකල්පමය ඥාන තියෙනවා. ඒත් ලෝකෝත්තර ඥාන නෑ. ඒ කියන්නේ මේ හයෙන් එහා ඥාන නෑ. හයෙන් එහා ඥානයක් නෑ. එහෙමනම් අපි හයෙන් එහා ඥානයක් පිළිබඳව අවධානය කළ යුතුයි. අපි මොහොතක් මේ හයෙන් එහා කුමක් ඇද්ද? කුමන ස්වરૂපයක් ඇද්ද? කුමන ලක්ෂණයක් ඇද්ද? කවර හයකින්ද? ඉන්ද්‍රිය හයෙන් එහා. ටික වේලාවක් මානසිකාරය කරමු, සිතා බලමු, පරේක්ෂණය කරමු සංසුන්ව. නිවීමේ සැනසීමේ අවශ්‍යතාවය තමා තුළම මුලින්ම පහළ විය යුතුයි, බිහිවිය යුතුයි. එසේ නොමැතිව අවබෝධ කරගන්න බැහැ. අපේ බෞද්ධ පිරිනතුන් උත්සාහ කරන්නේ මේ බුද්ධාගමේ කියලා දෙන නිවන තේරුම් ගන්නයි උත්සාහ කරන්නේ. ඇත්තෙම ඔබ උත්සාහ කළ යුත්තේ ඔබේ නිවන, බුද්ධාගමේ නිවන නෙමෙයි, ඔබේ නිවන තේරුම් ගන්න. ඔබේ නිවනයි බුද්ධාගමේ නිවනයි කියලා කියන්නේ දෙකක් නෙමෙයි. නිවෙනව නම් එක නිවීම. මේ නිවන ක්‍රමය, නිවන ප්‍රතිපදාව තමයි බුදුරජාණන් වහන්සේ 84,000ක් ධර්මස්කන්ධය තුලින්ම කියා දෙන්න උත්සාහ කරලා තියෙන්නේ. නමුත් ඒව ඉතාම ගැඹීර නිසා, මීට 2600ක කාලයක් එක පැරණි වුණු නිසා ඒ වචන අර්ථය, ඒ වචනවල තියෙන ස්වરૂපය, වචනවල තියෙන ලක්ෂණ අපිට දැනෙන්නේ නැහැ. අපිට නොදන්න භාෂාවක වචනයක් ඇහුණාම ඒක වචනේ විතරයි. ඒ නිසා එදා කාලයේ තිබුණු ඒ ජීවමය ගුණය කල් යනකොට ඒ වචනේ වෙනස් වෙනවා. එදා තිබුණු උදාහරණය අද වෙනස් වෙනවා. ඒ වගේ දේවල් තියෙනවා. නමුත් ඒකට හානියක් නැහැ. අපි ඒක ඒ විදිහට තේරුම් කරගන්න, ගලප ගන්න තමයි උත්සාහවත් වෙන්නට ඕනේ. එහෙමනම් පින්නතුනේ ඔබේ නිවනයි ඔබ සොයාගත යුත්තේ. දැන් ඔබ දන්නවද ඔබේ හිතේ මතුවෙනව වරින් වර තරහ? තරහ කොතනද තියෙන්නේ කියලා ඔබ දන්නවද? තරහ කියන එක ඔබ තුල හැදෙන්නේ කොහොමද කියලා ඔබ දන්නවද? දැන් විදුලි කොටනවායි කියන එක හැමතිස්සෙම තියෙන්නේ නැහනේ. ආසගොරවන එක, විදුලි කොටන එක හැමතිස්සෙම නැහැ. ඒ වගේ අපිටත් මේ තරහ යනවායි කියන එක හැමතිස්සෙම නැහැ. නමුත් සමහර අයට කලාතුරකින් චරිත තියෙන. ඒ වුණත් ඒ ඇත්තන්ටත් එහෙම නැහැ. අර වැසි වැඩි රටවල් තියෙනවා, වැසි අඩු රටවල් තියෙනවා වගේ තරහත් වැඩි රටවල් තියෙනවා. ඒ වගේ දේවල් තියෙනවා. එතකොට කොහොමද මේ විදුලි කොටන්නේ? වේගෙන් සුළං හමාගෙන යන කොണ്ട് ඒ වගේ තියෙන තෙරපීම් ගැස්ටන නිසා මේ විදුලි කැටීම් ඇති වෙනවා. ඒ වගේ අපිත් වේගවත් භාවයන් නැති වෙනකොට, පතන දේ නැති වෙනකොට, සිතන දේ සිදු නොවෙනකොට ඒ තියෙන විඩාව, ඒ තියෙන පීඩනය එළියට එන්නේ කොහොමද? තරහවක් කේන්තියක් හැටියට තමයි ඒකට එන්නේ. ඉතින් නුවණ දියුණු කරගන්න අයට එන තරහේ තියෙන ගුණයත්, නුවණ දුර්වල අයට එන තරහේ ගුණයත් වල ප්‍රභේද තියෙනවා, වෙනස්කම් තියෙනවා. මිත්‍යා දෘෂ්ටිය නිසා, වැරදි අවබෝධය නිසා කේන්තිය තරහව වැඩි එහෙම අයට. සද්භාවය, සද්ගුණය ජීවිතේ දියුණු වෙනකොට තරහ ටිකෙන් ටික අඩු කරගෙන යන්න පුළුවන්. අඩුම වෙලා යනවා, නැත්තරම නැති වෙලා යනවා. ඒ වගේම නොයෙකුත් කම්පන ඔබගේ සිතේ හටගන්න ගුණෙන් මේ තියෙනවා. දැන් ඔබව බය කරන්න බැරිද? බය කරන්න පුළුවන්. ඒ වෙසක් කාලේ තියෙන හොල්මන් ගුහාවකට ගියත් බය වෙන ගුණයක් තියෙනවා. එතකොට එවැනි කම්පණයට පත් කරන්න පුළුවන් ගුණය තියෙන්නේ අපිටුල කොතනද මේ? ඒ තමයි ප්‍රඥා හීනතාවය නිසා. ප්‍රඥා හීනතාවය නිසා. හැබැයි ඔය හොල්මන් ගුහාවල් සංවිධානය කරන පුජ්‍යලයාත් ඒක ඇතුලේ ඇවිදගෙන යනවා. එයා බය වෙනවද? එයා බය වෙන්නේ, එයා දන්නවා හොල්මන් තියෙන තැන්, හොල්මන් එන ආකාරයට. හා, එතකොට බය වෙන්න දෙයක් නැහැ. ඉතින් ඒකට සූදානමින් යනවනේ. ඉතින් ඒ වගේ අපිත් මේ දේවල් හඳුනගෙන ඊට අදාළ සූදානමක්, එහෙම නැත්නම් ඔරොත්තු දෙන බලයක් අපි තුල හදාගත්තාම අපි ඒ වයින් වැටෙන්නේ නැතුව අපිටත් නැකිwidetildeීමේ හැකියාව තියෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පෙන්නේ දුක්ඛේ අඥාන, දුක්ඛ සමුදය අඥාන, දුක්ඛ නිරෝධේ අඥාන, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාවේ අඥාන. මෙන්න මේ අඥාන කන්තික අපි තියෙන නිසා මේ දේවල් වලට අපි සලිත වෙන ගුණයක් තියෙනවා. මිනිස්සු ආදරය, කරුණාව, සෙනෙහස වගේ දේවල් වලටත් සලිත වෙනවා. වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව වගේ දේවල් වලට හරිම කම්පණය වෙනවා. ඒ නිසා මේ ඔක්කොම තියෙන්නේ ගැමි පුතඥය ළඟ. ලෝතර බුදුවරු ළඟ, රහතන් වහන්සේලා ළඟ ওই ගැමි පුතඥය ළඟ තියෙන ආදරේ, කරුණාව, ප්‍රේමය නැහැ. ඇයි? ඒ තුල තියෙන්නේ දැඩි මමංකාරයක්. ওই ලෞකික ලෝකේ මිනිස්සු ආදරේ, කරුණාව කියලා දෙන්නේ ගැමි පුතඥන මහා ආශාවක් ඒක තියෙන්නේ. ආශාවල් ගොන්නක් මෙසක් ඒක අර ගුණයක් නැහැ. රාතුන් ළඟ තියෙන, බුදුවරයෙක් ළඟ තියෙන ගුණේ නැහැ. ඒ තුලින් යමක් අපේක්ෂා කරනවා. ඒ තුලින් යමක් තමා වෙත බලාපොරොත්තු වෙනව කුමන හෝ ආකාරයකට. සමානලාර දරුවන්ට සලකන්නේ දරුවෝ නිසා ආඩම්බර වෙන්නේ. ඒ තුලින් ප්‍රබෝධයක් ගන්න. ඈ, තමන් යන නොතකා ගියාම දරුවන්ටත් වෛර කරනවා සමහරලාට, කලාතුරකින් අම්මල දාන්තල. ඒ නිසා මේ පුහුදුන් ලෝකයාගේ තියෙන වෛරය, ක්‍රෝධය තුලත්, කරුණාව, මෛත්‍රිය තුලත් තියෙන්නේ අඥානමේ ගුණාංග, ඒකේ අවිද්‍යා සහගත ගුණාංග, ඒක තැවරිලා තමයි ඒක හැදිලා තියෙන්නේ. ඒ නිසා අපි බොහෝම ප්‍රවේශමෙන් තමයි සියලු දෙනාගේම මේ මානසික ස්වභාවල් හඳුනා ගන්නට උවමනා කරන්නේ. හැබැයි අපේ මානසික ස්වභාවන් වල තියෙන මේ ප්‍රධාන එක ලක්ෂණය මොකක්ද? ඒ ලක්ෂණේ ඇති වෙනවා, ඒවා ක්‍රමානුකූලව ෂය වෙලා යනවා. නමුත් මේ හිතේ ඇති වෙන දේවල් එදිනෙදා අපි මේ ගෙවාගෙන ආපු කාල සීමාව පරාසය තුලටම අපි හිතුවේ මා තුල මට හටගත්ත පීඩනයක්, මට වේදනාවක් යම්සේ දැනෙවුවද ඒ වේදනාවම වේදනාවක් ඇති වුණ බව අනිකාට ඇඟවිය යුතුයි. කියන තැන ඉන්නවා. ඒ වගේම තවත් ලෝකේ දරුණු වුණු දුෂ්ට වුණු අනිත් කෙනාට දුක් වේදනාවක් දිය යුතුයි කියන තැනටත් පිරිසක් ලෝකේ මිය වුණ වෙනවා. තවත් පිරිසක් ඉන්නවා තමන් ලබන සැනසෙල්ල අනුන්ටත් සැනසෙල්ලක් දිය යුතුයි ලබා දිය යුතුයි කියන ගුණයටත් මිනිස්සුන් එනවා. ඉතින් මේ සත්ව විෂය, කර්ම විෂය, මේ මානසික විෂය අනන්ත වූ විෂය ධාරාවක්. ඒක පුජ්‍යලයාගෙන් පුජ්‍යලයට මහ පුදුමාකාර විදිහේ විෂම විදියට බෙදෙන, ප්‍රභේදණය වෙන, ගොනු වෙන කාරණයක් බවට පත් වෙනවා. ඒ නිසා අපිට ජීවිතේ පුරාම ධර්මය කියලා කිව්වත් ඉවර කරන්න බෑ. මානසික ගුණාංග ඒ ආකාරයේ සිද්ධ වෙන දෙයක් වන නිසා. හැබැයි පොදු ලක්ෂණ ගත්තහම එකයි. පොදු ලක්ෂණ ගත්තහම එකයි. අපි දෘෂ්ටි වශයෙන් තමයි ආගම් වශයෙන් බෙදලා තියෙන්නේ දෘෂ්ටි වශයෙන්. ජාතික වශයෙන් බෙදලා තියෙන්නේ දෘෂ්ටි වශයෙන්. පුජ්‍යලයෝ හැටියට බෙදලා ඉන්නේ දෘෂ්ටි වශයෙන්. ස්ත්‍රී පුරුෂයෝ හැටියට බෙදලා ඉන්නේ දෘෂ්ටි වශයෙන් තමයි අපි බෙදලා ඉන්නේ. මේ ඔක්කොම තියෙන මානසික වේදනාවන් වලට හේතු වෙන්නේ මොකද්ද? දෘෂ්ටිය. මානසික වේදනාවන් වලට හේතු වෙන්නේ දෘෂ්ටිය, සංකල්පය. ඉතින් අපි හිතාගෙන ඉන්නවා යම් යම් දෘෂ්ටි ශ්‍රේෂ්ඨයි කියලා. ඉතින් එවැනි දෘෂ්ටි අපිට හමු වුණාම ඒ අනුව අපි පිළිගන්නවා. සමහර කාලයක් තියෙනවා මේ මාල දාන්නේ, මේ සපත්තු දාන්නේ, මේ ඇඳුම අඳින්නේ, මේ කලිසම අඳින්නේ ලොකු අය. ඒකට ඒක දෘෂ්ටියක් වෙනවා. මේ වාහන පාවිච්චි කරන්නේ, මේ තරම් ගයක් පාවිච්චි කරන්නේ වැදගත් අය. එතකොට ඒකට දෘෂ්ටිගත වෙනවා. ඊට පස්සේ ඊට සමාන්තර දෘෂ්ටියට ලෝකය ගරු කරන්න යනවා. ඒ නිසා ලෝකය විසින් දෘෂ්ටි හදනවා. දැන් කවුරු හරි කොයි හරි ඔරලෝසුවක් නිපදවලා නළුවෙක් යොදලා ඒ ඔරලෝසුව වෙළඳ දැන්වීමක් හදනවා. හදලා ප්‍රචාරණය කරනවා. එතකොට මේ වගේ නළුවෝ, එහෙම නැත්නම් මෙන්න මේ වගේ පෝසත් මිනිස්සු මහත්තුරු පළඳන්නේ මෙන්න මේ වගේ ඔරලෝසුවක්. සමහර වෙලාවට කැතම කැත ඔරලෝසුවක්. හරිද? හදනවා. දෘෂ්ටියක් ඇති කරනවා සමාජය තුළ. මේක තමයි අලුත්ම විලාසිතාව. දැන් ඔය කොණ්ඩේ අවුල් කරගෙන යෑම විලාසිතාවක් වෙලා නැද්ද? ඉස්සර කොණ්ඩේ අවුල් වෙලා ඔහොම ගියොත් මොකද පුතේ කොණ්ඩේ බීරුවේ නැත්තේ කියලා අහනවා. දැන් කොණ්ඩේ අවුල් කරගෙන යෑම විලාසිතාවක් කරලා එක්කෙනෙක් දෙන්නේ කොයින් ඉහළම ඉන්න නළුවට කොණ්ඩේ පීරන්න අමතක වෙලා හිමේ ඇවිල්ලා ඒක පස්සේ විලාසිතාවක් බවට පත් වුණා. කලිසම් අලුත් කලිසම් අරගෙන ඉරාගෙන යන්නේ නැද්ද? ඉරාගෙන අඳිනවා. ඒ හේතුව තමයි කොහේ හරි කෙනෙක් කොයි කලිසමක් ඉරිච්ච එකක් අඳින්නේ නැති ඒක දැකලා ඒක විලාසිතාවක් කරගත්ත, ඒක අගයක් කරගත්තා. ඉතින් ඒ නිසා මේ සමාජයේ මිනිස්සුන්ගේ මනස කියන එක චලනය කරන්න, සලිත කරන්න හරිම ලෙහෙසි. හැබැයි මිනිස්සුන්ට වේදනාවල් ඕන. වේදනාවල් තුනම තමයි ජීවත් වෙන්නේ. මිනිසුන්ගේ ජීවිතවලට වේදනාව කියන එකත් අවශ්‍යයි. ඒක මිනිසුන් සෞම්‍ය කරගත යුතුයි, දැහැමි කරගත යුතුයි, යහපත් කරගත යුතුයි. මොකද අපිට දැඩි සීතලේ ජීවත් වෙන්නත් බෑ. දැඩි උණුසුමේ ජීවත් වෙන්නත් බැරි වර්ගයක් තමයි මේ මිනිස්සයා. මනසත් එහෙමයි. ආදරේ, කරුණාව, දයාව ලෝකේ නැතුවම ගියොත් එහෙම දැඩි කරකස රටක ජීවත් වෙනවා වගේ. දැඩි සීතල වගේ රටක ජීවත් වෙනවා වගේ තමයි වැඩි වුණොත් ඕක. ඔබ හිතන්නේ කෙනෙකුට, දරුවෙකුට හරි ගොඩාක් ආදරේ, කරුණාව දබා දුන්නොත් එහෙම එයා හිතන්නේ ඒක හොඳටද? නෑ, එයා හිතන්නේ මාව හිර කරනවා. මාව වට කරනවා. බලනකොට මේ ඔක්කොම කරන්නේ යහපතට දූවිල්ලක්වත් වදින්නේ නැති වෙන්න. ස්කෝලේ ගෙනියන වාහනයෙන් එක් කරගෙන එනවා, ආපහු කරගෙන යනවා. බලාගෙන ඉන්නවා කවුරු හරි වැටේද, මොනවද කරදරයක් වෙනවද කියලා බලාගෙන ඉන්න. එයා හිතන්නේ ඒක තමන්ට හිරිහැරයක් කියලා. ඒ නිසා ජීවිතේ යම්කිසි සමානුපාතික ක්‍රමයකට තමයි, සමානව තමයි, මධ්‍යස්ථව තමයි වැඩෙන්න ඕන හැදෙන්න ඕන කියන කාරණේ තියෙනවා. මේ ඉන්ද්‍රියන් වල ස්වභාවය අපි ටිකක් කතා කළේ. ඔබට ඉන්ද්‍රියන් තුල දේවල් කොච්චර කතා කළත් ඔබට තේරෙනව, ඒව වැටහෙනව. ඇයි වැටහෙන්නේ? හැමදාම ඔබ විඳින, හමුවන, ඔබ තුල තියෙන, ඔබට දැනෙන ක්‍රියාකාරකම. හැබැයි මේ ඉන්ද්‍රියන් වලින් එපිට තියෙන කතාන්දරයක් ඔබට කිව්වහම ඒක හරියට ගොඩ ඉන්න ඉබ්බෙක් මූදේ ඉන්න මාළුවෙකුට කියන කතන්දරයක් වගේ වෙනවා. හෑ, ඇත්තෙන්ම මේ මාළුව ඉදිරියේ පිස්සෙක් බවට පත් වෙනවා. නමුත් බොහොම සාවධානව තේරුම් ගත්තොත් එයා තේරුම් ගන්නවා මේ තියෙන ජලය ඉතින් අපිට යන්න බැරි කොටසකුත් තියෙනවා. ඒ තියෙන ගොඩ මෙයාට දෙකේම සැරිසරන්න පුළුවන්. මෙයා කියන කතාවේ මොකක් හරි දෙයක් ඇති කියලා හිතෙනවා. ඒ වගේ සම්පූර්ණ වෙනස් වූ දෙයක්. වෙනතුනි මම මාහට අවබෝධ කරගත්ත මේ ප්‍රමාණයෙන් වුවද මම දවසක් කල්පනා කරන්න ගියා. ඇත්තටම ලෝතුරා බුදුරජාණන් වහන්සේ කොතනින්ද මේ ඉව, එහෙම නැත්නම් මේ සංඥාව, මේ අදහස මේ සිද්ධාර්ථ කුමාරයාට ආවේ කියලා. ඇයි? හිතන්න බැරි ප්‍රදේශයක තියෙන දෙයක්. දකින්න බැරි ප්‍රදේශයක තියෙන දෙයක්. අහලා දැනගන්න ස්වර ශබ්ද තරංගයක් ඔස්සේ තියෙන්නේ නැති දෙයක්. නාසයට ගන්ධයක් වශයෙන් හසු නොවන දෙයක්. ඊළඟට දිවට රසයක් වශයෙන් හමු වෙන්නේ නැති දෙයක්. ගතට යම්කිසි ස්පර්ශමය ගුණයකින් විද්‍යුත් තරංගයක් වශයෙන් හරි හසු නොවන සිද්ධාන්තයක්, තත්වයක් කොහොමද හිතන්න පෙළඹුණේ කියන එක අපිට හිතා ගන්නවත් බැහැ. ඒක තමයි අසිරිමත්ම දේ. හිතන්න බැරි දෙයක් හිතපු, දකින්න බැරි දෙයක් දැකපු, අවබෝධ කරගන්න බැරි දෙයක් අවබෝධ කරගතිපු ප්‍රධානම මේ මිනිසත් භාවය, මිනිසත් ලෝකයේ ශ්‍රේෂ්ඨතම, විශිෂ්ඨතම, ගෞරවනීයම, උත්තම පුජ්‍යලයා ඒ දඹදිව තලයේ පහළ වූ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේමයි. වෙනාන් කෙනෙක් නම් නැත. ඒක ආශිර්වාද පෙන්නුතුනේ. ඒක නිකම්ම නිකං අසිරිමත් නෙමෙයි, ආශ්චර්යමත් අසිරියක් ඒ තුල තියෙනවා. එය මහත් වූ සැනසිල්ලක්, මහත් වූ සංසාර විමුක්තියක්, සහනයක් උදා කරවන ගුණයක්. දැන් මේ වචන ටික දුන්නහම පින්නතුන්ගේ ක්‍රමානුකූලව අර ගොඩ තියෙන தত্ত্বය පිළිබඳව, එහෙම නැත්නම් ලෝකයෙන් එතර තමා ඉන්න මට්ටමින් එහා තියෙන தত্ত্বය පිළිබඳව ටික ටික කරුණු තේරෙන්න පටන් ගන්නෝ, වැටහෙන්න පටන් ගන්නවා. ඒකට ලෝකෝත්තර කුසලය කියලා කියනවා. හැබැයි මේක අවබෝධ කරගත්තේ නැති කෙනෙකුට කවදාවත් ඒ ප්‍රදේශය ගැන කතා කරන්න බැහැ දැනුමෙන්. මොකද ඔහුගේ වචන එච්චර දුර යන්නේ නැහැ. ලෝතර බුදු කෙනෙක්ගේ වචනය අගණිට බ්‍රහ්ම ලෝකෙත් ඉක්මවල යනවා. ඒ වගේ මේ අපේ වචනය පින්නතුනේ නිර්වාණය ස්පර්ශ වෙන වචන වෙන්න ඕන. ඒ නිර්වාණය ස්පර්ශ වෙන වචන ඇහෙනකොට ඔබටත් නිකන් ඉන්න බෑ. එතෙන්ට බුද්ධිය යොමු වෙනවා ක්‍රමානුකූලව. ගණිතය ඉගෙන ගන්න කෙනෙකුට ගණිතඥානය දියුණු වෙනවා. නිකන් ඉන්න බෑනේ මේ ශිෂ්‍යයාට. ඔහු ගුරුවරයාගේ තියෙන වේගය සහ ගුරුවරයාගේ තියෙන ගණිත ගුණාංගවලට අහුම්කම් දෙන්න සිද්ධ වෙනවා. ඒ ගණිතඥානය ලැබෙන්න පටන් ගන්නවා, ලබා ගන්න සිද්ධ වෙනවා. ඒ වගේ නිර්වාණය තේරුම් කරවන වචන වලින් ඔබේ නුවණ වඩා ශක්තිමත් වෙනවා. ඔබ හිතන්න පුළුවන් දැන් හාමුදුරුවෝ එහෙනම් නිර්වාණය ගැන තාමකුත් කිව්වේ නැහැනේ කියලා. නෑ. මේ දේශනාව මේ දක්වා දේශනා කරද්දී මම පස් වතාවකට වැඩි නිර්වාණය ස්පර්ශ කරලා වචන කිව්වා. නමුත් ඔබට ඒක හසුුනේ නැහැ. එවැනි ආකාරයේ වචන සිය ගණන් දහස් ගණනක් හරි ඔබට ඇහෙනකොට ඔබේ බුද්ධිය එතෙන්ට දියුණු වෙයි. තාප්පයක් තියෙනවා. දරුවා උසයි අඩි 4ක්. තාත්තා උසයි අඩි 5යි අඟල් 6ක්. අඩි 4ක් උස දරුවාට අර අඩි 5ක් පැත් 5යි අඟල් 6ක් එහා පැත්තේ තියෙන දේවල් ටික පේන්නේ නැහැ. දැන් මේ තාත්තට පේනවා ඔළුව උස්සල බැලුවාම තාප්පෙන් එහා පැත්තේ මේ වගේ මල් උද්‍යානයක් තියෙනවා, මේ වගේ ගඟක් තියෙනවා, ඇලක් තියෙනවා, මුහුදක් තියෙනවා කියලා එයාට පේනවා. නමුත් පේන්නේ නැහැ අර අඩි 4ක් එන දරුවාට. ඒ නිසා ඔබ නොතේරුණයි කියලා නොපෙනුණයි කියලා ඒ ස්වභාවය තමන්ට විශ්ියනෝ උනායි කියලා අතහරින්න හොඳ නැහැ. මේ ඉන්න මට්ටමට වඩා මම උස් වෙලා බැලුවොත් බලන්න පුළුවන්, උස යන්න පුළුවන්. ඒ නිසා පෙන්නතුන්ගේ බුද්ධිමය උස බලන්න වෙනවා. දැන් ශාරීරික උස අඩි 5යි අඟල් ගානක් වුණාද ඔබේ බුද්ධිමයෙන් ඔබ කොච්චර උසද කියලා දන්නේ නැහැ. සමහර වෙලාවට මේ වයසට ගියපු ශරීර තියෙන්නේ බුද්ධියෙන් මේ කුරු මිට්ටෝ නේ. සමහර අයගේ බුද්ධිය ඥානය තේම අඩයි. එක එක මට්ටම් වලට තමයි ඥාන දර්ශනය විහිදෙන්නේ එක එක අයගේ. ඉතින් කෙනෙකුගේ බුද්ධිමය බර තමයි බලන්න ඕන, ශාරීරික බර නෙමෙයි. ඒ නිසා බුද්ධිමය බර කොහොමද බුද්ධිමය බර තේරුම් ගන්නෙ? මේ දහම තේරුම් කර ගන්න තරමට ගැටලු විසඳා ගැනීමේ තියෙන කුසලතාවයේ කෞශල්‍ය තරමට හැකියාවේ තරමට ඒ වගේම ජීවිතයේ ප්‍රබුද්ධ බව මැනෙන්නේ පළඳින පළඳනාවෙන් අඳින ඇඳුමින් නෙමෙයි. තමන් මොනතරම් සැනසෙලිදායක දර්ශනයක් තුළ ජීවිතයක් තුළ ජීවත් වෙනවද යන කාරණේ මත අන්න එතන තමයි ඔබගේ පරම ධනය තියෙන්නේ. අය ගොඩාක් අයට කොළ කෑලි වල ධනය, දීපල වල ධනය තිබ්බට පරම ධනය නැත්තම් එයා බුදුහාමුදුරන් නම් කියන්නේ එයා යාචකේ. පූර්ණත්වය, සෑහීම, සන්තුට්ටි පරම ධනය පුජ්‍යලේ තුල හැදෙන්නේ සන්තෝෂෙන් ජීවත් වෙන්න හැකියාව ලැබෙන්නේ ධර්මයේ ජීවිතයේ ඒකාත්මික වීමෙන්. අපි හැබැයි වර්ධවා ගන්න එපා ඔය සින්දු කියලා නටන, গিitar ගහලා ඉන්න, අප්පුඩි ගහලා hina වෙන, බියර් වීදුරු හප්ප ගන්න අය සන්තෝෂයෙන් ඉන්නවා කියලා නෑ. ඔවුන් ඒවා කරන්නේ දුක මකා ගන්න. සන්තෝෂෙට නෙමෙයි. එන ආතතිය මකා ගන්න, කම්මැලිකම මකා ගන්න, අසහනය මකා ගන්න කරගෙන දේවල් ඒවා. සතුට වෙන්න කරන දේවල් නෑ. ඒ නිසා ලෝතර බුදුරජාණන් වහන්සේගේ නිහි ලැබෙන සතුටේ අවේදීත ගුණයක් තියෙනවා. දැන් අපි විඳින ජීවිතයේ සන්තෝෂයේ සතුට තියෙන්නේ වේදීතයි. විඳිනවා හිතෙන්. ලස්සන මල් ටිකක් දැකලා හිතෙන් විඳිනවා. ඒ වගේම දුකත් විඳිනවා. දුකත් විඳිනවා. මල් පැලයක් වාහනයකට හරි අහුවෙලා වුණ පොඩි වෙලා තිබ්බ කවුරු හරි පාගල තිබ්බ උනේ ඒකත් දුක් විඳිනවා. ලස්සන මල් හැදිලා තියෙනවා ඒකිනුත් සතුට වෙනවා. ඉතින් විඳීමක් හැමතිස්සෙම තියෙනවා. එතකොට ලෝතර බුදුරජාණන් වහන්සේගේ ඒ කියා දෙන වින්දනය අවේදීතයි. මොකද්ද මේ අවේදීත වින්දනය? අවේදීත වින්දනය මොකද්ද? මොනවාර කල්පනා කළේ ඒක ස්පර්ශ කරන්න බුද්ධියෙන් නුවණින් ස්පර්ශ කරන් අවේදීත වින්දනය ස්පර්ශ කරන්. හොඳයි, අවේදීත වින්දනය විඳින්න බලන ටික වෙලාවක් නිකන් බොරුවට කියන්න එපා. ඒක වින්දනයක් නෑ. ඒ මේ කියන්න එපා. ඇත්තෙම මට පිළිතුරු ඕනේ නෑ. ඔබගේ ජීවිතයේට ධර්මයේ පිළිතුර ආත්මගත වුණා නම්, ප්‍රායෝගික වුණා නම් ඒක තමයි මට හම්බෙන පිළිතුර. මොකද මට වාචික පිළිතුරු අවශ්‍ය නැහැ. මේක විභාගයක් නොවන නිසා. සවාචිකවත් අවශ්‍යයි. හැබැයි ආත්මය තුලින් ආත්මගත වන කරුණු තුලින් හොඳයි. අවේදේත සුවය සුළු මොහොතක් ඔබ සොයා යන්න ඔබේ මනස තුල, ඔබේ ජීවිතය තුල විඳින්නේ නැති සැපය මොන වගේද? එය විඳිනවා නම් කුමන ස්වરૂපයක් ගනේද? එය තමන්ට දැනින්නේ මොන ආකාරයටද යන්න පිළිබඳව සොයා බලමු. හොඳයි. රය දහවල වෙන්නකොට දකින දර්ශනය ගුණය එක හා සමානව දකිනවයි කියලා අපිට කියන්න පුළුවන් කමක් නැහැ. මොකද රෑයි දහවලයි එකතන කඳවන්න බැරිද යන්නේ? කිසිසේත්ම කඳවන්න බෑ. ආලෝකයේ ඇති තැන අඳුර පලා යනවා. අඳුර ඇති තැන ආලෝකේ නැහැ. ඒ නිසා අපිට මේ දෙන්න මේ පොරොන්දම් 20න් 20ම ගැලපුණත් කසාද බඳින්න බන්දල දෙන්න බැරි දෙන්නේ නේද? ඒ නිසා මම එහෙම කිව්වේ අපේ මහා ජ්‍යොතිෂ ශාස්ත්‍රය පිළිබඳව ක්‍රියා කරන්න කෙනෙක් නිසා. මේ දෙන්න දුරස් දෙන්නේ. රය ස්පර්ශවන්නේ ඇසින්, දහවල ස්පර්ශවන්නේ ඇසින්. හැබැයි රය දහවල ඇරෙන්නට යමක් ලෝකේ තියෙන්න ඕනේ කියලා හිතමු. පළමෙනි ශ්‍රේෂ්ඨ මිනිසා මාගේ ලෞතර බුදු පියාණන් වහන්සේ. ඉතින් ඒක හොයාගත්තා. ඉතින් අපිට එහෙම චින්තනයක් පහළ වෙන්නේවත් නැහනේ. කෙනෙක් අහන්න පුළුවන් මොන පිස්සුවද? රෑයි අඳුරයි ආලෝකයයි, ආලෝකයට සාපේක්ෂිතව අඳුරයි, අඳුරට සාපේක්ෂිතව ආලෝකයේ තියෙන ඇරෙන්න වෙන මොනවද පිස්සුද කියලා හිතන්න පුළුවන්. නමුත් අන්න ඒ විෂය සාමාන්‍ය විෂය ධාරාව ඉක්මෝ විෂය ඇති කරගත්තේ අපේ බුදුහාමුදුරුවෝ. ඉතින් අපිටත් අදත් ඒ විෂය තේරුම් ගන්න පුළුවන්. අපිට තාම එගොඩ වෙන්න බැරි වුණා මේ රැය හා දහවල තුලින්. තවමත් අපි මේ රැය දහවල තුල ජීවත් වෙන පැය 24ක ඔරලෝසුවකට සීමා වුණු ජීවිත. හැමදාම එකම චක්‍රේනේ යන්නේ. උදේ ඉඳලා වටේම දුවලා නැවතත් ඒ ගෙදරට එනවා අපි. ඒ වගේ සන්ධ්‍යාවේ ඉඳලා දහවල් වෙලා උදෑසනේ ඉඳලා දහවල් වෙලා සන්ධ්‍යා උදා වෙලා ආයු උදා වෙනවා. උදෑසනේ ඔය වගේ චක්‍රයක් එක තැන කරකින්. මට පෙනුණා දවසක් ලොකු කෝපයක් වටේ කූඹී යනවා යනවා යනවා පැය ගාන. ඔව් එතන ලොකු දුරක් යනවායි කියලා බලනකොට එකම තැන. නමුත් ගමනක් තියෙනවා. ඔන්න ඔය වගේ ගමනක් තමයි පින්නතුනේ මේ මිනිසත් ලෝකේ සියලු මිනිසුන් ළඟ තියෙන්නේ. එහෙන් අදහස් කරන්නේ මිනිස්සු කම්මැලි වෙන්න ඕන, දියුණු වෙන්න හොඳ නැහැ, ලැබපමණින් සතුට වෙන්න කියලා මම කියන්නේ. උපරිමයෙන් වැඩ කරන්න, උපරිමයෙන් හම්බ කරන්න, උපරිමයෙන් ඉතුරු කරන්න. හැබැයි උපරිමය විතරයි. උපරිමයට හැකසට යන්න බෑ. එතකොට ඒක අසහනය. දැන් ව්‍යායාම නොකරම ඉන්න ශරීරයකුත් ලෙඩයි. අධිකතර ලෙස මේ ශරීරයෙන් වැඩගත්තුත් ඒත් ලෙඩයි. ඒකයි ස්වභාවය. දැන් මේ මනස තුල වේදනාවල් හටක ඇති කරවන්න පුළුවන්කම තියෙන්නේ. ඒ වේදනාවක් හටගන්න ඕනෑම වස්තුවක් තුල මේ කරුණ පහ තියෙන්න ඕන. එක්ක රූපයක් තියෙන්න ඕන, වේදනා සංඥා සංකාර විඥාන කියන මෙන්න මේ ගුණය තියෙන්න ඕන. ඇත්ත වශයෙන්ම ওই ගුණය එකට තියෙන එකට පවතින දෙයක්. ඕනම වස්තුවක රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහම කැටි වෙලා තියෙන. අපිට ශබ්දයක් ඇහුණත් ඒක තියෙනවා, රූපයක් දැක්කත් ඒක තියෙනවා නේද? මේ ගන්ධයක් දැනුණත් ඒක තියෙනවා, රස දැනුණත් දැනෙනවා, ස්පර්ශ දැනුණත් දැනෙනවා. කවුරු හරි අතීතයේ සිදුවීමක් හරි කෙනෙක් හරි මතක් වුණත් ඒ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන වේගවත් ක්‍රියාවලිය. ඕක මේ බෞද්ධ ඉගැන්වීමක් බුද්ධ ධර්මයට අයිති දෙයක් නෙමෙයි. ඕක හැම මිනිස්සෙක් ළඟම තියෙන දේ. මුස්ලිම් මිනිස්සෙ ළඟත් තියෙනවා, කතෝලික මිනිස්සෙ ළඟත් තියෙනවා, හින්දු මිනිස්සෙ ළඟත් තියෙනවා, බෞද්ධ කෙනා ළඟත් තියෙනවා. දැන් ඇස කන නාසය දිව ශරීරය කියන එක හැම ආගමකම ඉන්න කෙනෙකුට තියෙනවනේ. ඉතින් මේකත් තියෙනවා. ඒ නිසා මේක බුද්ධ ධර්මයේ එකක් නෙමෙයි. ඒ සියලු දෙනාටම සාධාරණ හැමෝටම තියෙන දේ. ඒ නිසා බුදුදහම ඉගෙන ගැනීම කියන එක මේ ආගමක් ඉගෙන ගන්නවයි කියන නාමයට වැටෙන්න ඕනේ. ඒක තමයි ජීවන විද්‍යාව. ජීවිත ස්වභාවය ඉගෙන ගන්නවා කියන එකට ඒක ඇතුළත් කරන්න පුළුවන්කම තියෙනවා. දැන් ඔබේ අවධානය යොමු කරන්න, ඔබ මෙතෙක් කාලයක් රැය ගැන හිතමින් හිටියා, දහවල ගැන හිතමින් හිටියා. මේ රැය දහවල ඉක්මවා මාගේ සිත කය වචනය ගමන් කළොත්, මාගේ නුවණ ගමන් කළොත්, එහිදී මට කුමන සංග්‍රහයන් ලැබෙනවද, කුමන ස්වરૂපයන් ගන්නවද, කුමන සෝයක්, කුමන දුකක්, කුමන සපක් ලැබෙනවද යනුවෙන් ඔබ ගැඹුරින් පරේක්ෂණය කර බලන්න සුළු මොහොතක්. මේ රැය දහවල ඉක්මවා ගියාට පස්සේ ඔබට ලැබෙන සැලකිලි මොනවද කියලා බලන්න. හොඳට බලන්න. එතකොට එහෙම ස්පර්ශ කරන්න කරන්න ඔබට යමක් වැටහෙවි, දැනෙනවට වඩා දැන දෙයක් දැක ගන්න පුළුවන් වේවි. තමන්ගේ උස මදි නම් මොකද කරන්න? තව ටිකක් අපි එසවිලා බලනවා. අත දිග මදි නම් ටිකක් එසවිලා අපි අත් අල්ලනවනේ, කිඩියක් කඩා ගන්නවනේ. ඒ වගේ අපිත් එහෙමයි නොපෙරන දෙයක් තවත් උවමනාවෙන් උනන්දුයි එසවිලා බලනවා. බලන්න ටිකක් මේ රැය දහවල ඉක්මවා ගියාට පස්සේ Tamanට ලැබෙන සැලකිලි මොනවද, දැනෙන දේවල් මොනවද? එක සැරේකින් අදහසක් පහළ වෙලා මේක වෙන්නේ නැති කියලා ආයි පස්සට එන්න එපා. දැන් පතල් හරන්න යන මිනිස්සෙක් එක උදුළු පාරක් ගහලා මේකේ තියෙන්නේ බොරුළු කියලා gedere එනවද? මණික හම්බෙනකම්ම, මණික හම්බෙනකම්ම ඒක හොයාගෙන යනවා. ඒ වගේ ඔබ මේක සැරයක් ලැබිල බලලා මේක උත්තරේ මේකනේ කියලා පස්සට එන්න එපා. මොකද ඔබේ ජීවිතේ ඔබට යන්න තියෙන දුර රහතන් වහන්සේ කෙනෙක් වෙනකම්ම යන්න තියෙනවා. ඒ නිසා සම්පූර්ණයි කියලා හිතන්න අවශ්‍ය නැහැ. අනිත් එක මේ ඔබේ අකමැත්තෙන් කිසි දෙයක් ඔබේ ජීවිතය තුළ සිද්ධ වෙන්නේ නැහැ. ඔබ හිතනවාද ඔය අපායට යන මිනිස්සු අකමැත්තෙන් යන්නේ කියලා? නැහැ, කැමැත්තෙන් යන්නේ. සිය කැමැත්තෙන්. හිරේ යන මිනිස්සු අකමැත්තෙන් යන්නේ කියලා හිතනවාද? නැහැ, සිය කැමැත්තෙන් යන්නේ. ඔබ පුදුම වෙයි කොහොමද එහෙම වෙන්නේ කියලා. ඒක මනෝවිද්‍යාත්මක යථාර්ථයක්. මං ওই හිරේ ගියපු හැම මිනිස්සෙක්ගෙන් අහලා තියෙනවා, ඔබ එක දවසක් හරි කියලා තියෙනවද මං ඕක හිරේ ගියත් කරනවා කියලා කියලා තියෙනවද නැද්ද කියලා අහනවා. ආන්දනේ ඉතින් ඕන තරම් අපි කියනවලු එහෙම. ඉතින් හරිනේ. ඒ ඔයා කැමති නෙවෙයි නේද? ඈ ඈ සමහර මිනිස්සු නැද්ද මම එල්ලුම් ගස් ගියත් මේ වැඩේ කරනවා කියලා කියන මිනිස්සු නැද්ද? ඉතින් අහන හරිනේ. ඉතින් යාගේ කැමැත්ත ඒ වගේම හොඳට බලන්න ওই මරණයට කිට්ටු වෙච්ච ජනාධිපතිවරු, විශිෂ්ට පූජ්‍යලෝගේ කතානියක් තිය වැඩිපුර ඉතින් අහන්න ලැබෙන්නේ. එවැනි අය මරණය ගැන ප්‍රකාශනයක් කරලා මරණයට තමන්ගේ ජීවිතය කැප කරනවා. එහෙම නැත්නම් විවෘත කරනවා. නේද? එතකොට වැඩි දවසක් නැතුව මේ යනවා. දැන් ওই ප්‍රේමදාස ජනාධිපතිතුමා කිව්වා මොකක්ද? මාව ඝාතනය කළාට කමක් නැහැ, මගේ චරිතය ඝාතනය කරන්න එපා. ඉතින් මොකද්ද වුනේ? චරිත ඝාතනය හැමේ දැම්මුකුත් නැහැ. එතකොට ඝාතනය වුණා. බලා කියලා ඇටි දවසක් නැහැ. ඊට කලින් දවස් කිව්වේ ඊට පහුවෙන්ද ඝාතනය වුනේ. සෝමහාමුදුරුවෝ කිව්වේ මොකන්ද? කොහොම අපේ මලකඳන් උඩින් ඒ මිනිස්සු ආවේ කියලා තේනවා. මරණම් බැරි කියන ගුණය දුන්නා, අවසරය දුන්නා. දුයිපු ගමන් මේ විශ්වය ක්‍රියාත්මක වෙනවා. ඔබේ හැම අදිෂ්ඨානයක් තියෙනවද, ආශාවල් තියෙනවද, ප්‍රාර්ථනා තියෙනවද, ඒ තාක්කල් ඔබ යනවා. මේ සද්ධර්මය අවබෝධ කරගෙන හරි ඔබ යම් කිසි ප්‍රාර්ථනා මේ ධර්ම අවබෝධය ඇති වෙනකොට පින්නතුනි අර වලලු මාල කොණ්ඩ බෝල වලට තියෙන හසව නැති වෙනවා. මොකද ඒවා ඇවිත් සෙල්ලම් බඩුනේ. මේ යාන වාහන, ගෙවල් දොරවල්, මේ ඇඳුම් පැළඳුම් කියලා කියන්නේ මේවා සෙල්ලම් බඩු. හැබැයි උත්තුංග පරමාර්ථ ඒත් තියෙන්න පුළුවන්. ඒ උතුංග පරමාර්ථ තමයි ওই බෝසත්වරු කියලා අපි හඳුන්වන්නේ. බෝසත්වරු උන්න තියෙන්නේ සම්මා සම්බුද්ධත්වයට, අග්‍ර ශ්‍රාවකත්වයට, මහා ශ්‍රාවකත්වයට, උපස්ථායකත්වයට වගේ දේවල් වලට යන්නේ මහා බල. හැබැයි මේ සද්ධර්මය අවබෝධ කරගන්න නැතුව නිකම් මානසික පිස්සෙක් වගේ මම බුදු වෙනවයි කියලා ගියාගත්තට හරියන්නේ නැහැ. ඈ නිකම්ම නිකම් සුදුසුකම් නැති බුද්ධලේ, ධනය නැති, බලය නැති, කතිකත්වය නැති බුද්ධලේ කියනවා මම ජනාධිපති වෙනවයි කියලා. ඒක විහිළුවක් නේ. ඒක වෙන්නේ නැහැ. ඒ නිසා එහෙම විහිළු කරගන්න ඕනේ මේ කුසලතාවය තම අතුල ඇති වෙන්න ඕනේ. ඒ නිසා බය වෙන්න එපා. මේ ආත්මහතෙන් නැති වෙයි, දෙකෙන් නැති වෙයි, තුනෙන් නැති වෙයි, මේ අපි ඉක්මනටම මේකෙන් නික්මුණාට පස්සේ අපිට මේ ලෝකය ආයේ දකින්නේ නැහැනේ. හාමුදුරුවරු ඉන්නවා මේ අපිට කියලා දෙන මන්නන් නිවන් දකින්න කැමති නැහැ. එහෙම කියනවා. මම කැමති මේ විදියට උපදින්න. කාන්තාවදුවියක් තියෙනවා, අපේ පින්නතුණුත් ඉන්නවා, මේ හමු වෙලා තියෙනවා, මෙහෙණින් වහන්සේලාත් ඉන්නවා. හැමදෙනේ මන්නන් නිවන් දකින්න කැමති නැහැ. මං කැමති මීට වඩා සැප සම්පත් ඇතුව එහෙම මෙහෙම ජීවත්. ඒකට හේතුව තමයි ජීවිතයේ උන්ට එකක් දුරදිග බලන ප්‍රඥාවනේ. අනිත් එක ඒගොල්ලන්ට ජීවිතේ සැප විඳින්න අවස්ථාව ලැබිලා නැහැ. දෙයක් ලැබෙන්න ඕන. මොකක් හරි වාසනාවකට අපිට ඒක ලැබුණා. මම පුංචිම කාලේ පොඩි හාමුදුරු කෙනෙක් හැටියට අවුරුදු 12දී මම වාසනාව ලැබුණ කොච්චර දුෂ්කර පළාතක වුණත් බෙන්ස් කාර් එකකින් පිරිවෙනට යන්න. අපි නායක හම්දන් බෙන්ස් කාර් එකක් තිබ්බා ඒ කාලෙත්. දැන් මේ ඒ කාලෙත් තිබ්බා එකක්. පරණ බෙන්ස් වර්ගයක එකක්. දැන් ඒක පරණ උනාට ඒ කාලේ අලුත් නේ. ඒක යන්න තිබ්බා. ඉතින් ඒ නිසා අර ජීවිතයේ සමහර දේවල් අත්දැකීමෙන් තමයි සාර්ථක වෙන්නේ. ඒකට අපිට දුස් කියන්න බෑ. දැන් අපිටත් ගොඩාක් දේවල් ජීවිතයේ ඔය සිනමාහලක් වේවා, සංගීත ප්‍රසංගයක් වේවා, මේ දේවල් ওই දේවල් පවා අපිට එපා වෙලා තියෙන ටිකක් අත්දැකීම් ලැබුණා. අපි තේරුම් ගත්ත ගිහිල්ලා මේකේ අවසානේ ඉතුරු වෙන්නේ කකුල් රුදා විතරයි හිටගෙන ඉඳලා. දැන් hina වෙන්නේ මේගොල්ලන්ට අත්දැකීම් තියෙන නිසා. ගෙදරට එනවා කකුල් ටික අත කරගා මේ ඈ. ඉතින් ඒ නිසා එහෙමත් නැත්නම් සිත් ඇවුල් මේ විතරයි අවසානේ ඉතුරු වෙලා තියෙන කියලා දිනනවා. දැන් නම් ඉතින් පාරක් අයින් තිබ්බන මේ හැරිලා බලන්න යත් හිතෙන්නේ පිස්සු ටික නතරනවා කියලා යනවා. ඒ සමහර දේවල් ජීවිතේ අවබෝධයෙන් අත්දැකීමෙන් ඇති වෙන්නේ. ඉතින් ඒ නිසා අර විදිහේ ප්‍රාර්ථනාවල් තියෙන්නේ බුද්ධිහීනතාවය නිසා. නැත්තම් මේ දන්නවා ඕනම කෙනෙක් ධර්මයෙන් නැර මට ස්ථීර සාර පිළිසරණක් සුවයක් නැත. ආහාරයෙන් ලැබෙන සැනසෙල්ල తాවකාලිකයි. මහත්මයාගෙන් ඕනගෙන් ලැබෙන සැනසෙල්ල తాවකාලිකයි. දරුවන්ගෙන් සෑවෙන සැනසෙල්ල తాවකාලිකයි. මුදලින් ධනයෙන් ලැබෙන සැනසෙල්ල తాවකාලිකයි. මේ නුවණින් මනසින් ගත්ත දේ, මේ නුවණින් මනසින් ගන්න කියලා කියන්නේ පිළිකුල නෙමෙයි. පිළිකුල කියන්නේ හැඟීමක්. කිලිකුළු ජීවිතය එකතු කරගන්න එපා. මේ හැම ගේ දොරට යාන වාහන වලට මුදල් වලට වෛර කරන මිනිස්සෙක් නෙමෙයි නිර්මාණය වෙන්න ඕනේ. ඒව පිළිකුල් කලයි කියලා වැඩක් වෙන්නේ නැහැ. ඒවට ආස කරන මිනිස්සෙකුත් නෙමෙයි, ඒවට පිළිකුල් වලට කරන මිනිස්සෙකුත් නෙමෙයි. ඒ දේවල් තියෙන තැන්වල තිබුණාවේ. ඒකෙන් සිද්ධ වෙන්නේ භෞතික ක්‍රියාවලිය. ඒක අපිට අදාළ නැහැ. මේ නිවසකින් සිද්ධ වෙන්නේ හිමන. ඇසෙන්නතුම ඉන්නේ. ඒක අපි මානසික ප්‍රශ්නයක් කරගන්න උවමනාව කිසි විටක අවශ්‍ය නැහැ. කිසි විටක අවශ්‍ය නැහැ. වාහනයක් තියෙන ගමනක් යන්න. ඒක මානසික ප්‍රශ්නයක් කරගන්න උවමනාව නැහැ. ඇඳුමක් තියෙන්නේ ඒක අඳින්න. මේ ඇඟේ මේ පහසුවට අඳින්න. ඒ වුණාට ඔක මානසික ප්‍රශ්නයක් වෙන්නේ නැද්ද? ඉන්නවා. හ්ම්, සමහරලාට මාල දේවල් හරි තියෙන්නේ. ඒක සමාජයේ සම්ප්‍රදායක් නම්, ගුණයක් නම් ඒක රැකලා ඒක මේ විදිහට ගියා. ඒක මානසික ප්‍රශ්නයක් කරගන්න උවමනාවක් නැහැ. අපි රත්තරන් වලින් නිසා අපි බෙබෙලෙන්න උත්සාහ කරනවා නම් වැඩියෙන් අගේ අපිට වඩා කවුද? රත්තරන්. රත්තරන් ඇගේ දහගෙන අපි බෙබෙලෙන්න හදනවා නම් වැඩියෙන් අගේ රත්තරන්. අපිට බබලෙන්න බැරි නිසානේ රත්තරන් එකතු කරලා බබලෙන්න හදන්නේ. නෑ, ඉතින් සම්ප්‍රදායක් තියෙනවා නම් ඒ සම්ප්‍රදානුකූල අඳින එක හොඳයි. හැබැයි මානසික ප්‍රශ්නයක් කරගත්තොත් එයා මම රත්තරන් වලින් බබලෙන්න ඕන. මම දවසක් එක මහත්මයෙක් කිව්වා, ඔබ වහන්සේ වටිනවයි කිව්වා මං අලුතෙන්ම ගත්තු BMW එක විතර. මොකද්ද වාහනේක නමක් කිව්වා මන් දන්නේ, ජීප් එක මෙච්චර වටිනවයි කියලා ගුවා. මට හිතන මේ මිනිහගේ මොලේ කොයි හරි තියෙනවද කියලා බලන්න. ඉතින් ස්කෑන් කරලා තමයි බලන්න වෙන්නේ. ඉතින් ඇත්ත වශයෙන්ම මේ වගේ මේ කොච්චර බුද්ධිහීන මිනිස්සු ඉන්නවද? දුර්වල මිනිස්සු ඉන්නවද? ඈ, ඒ කියන්නේ මිනිහයෙක් තරහට නෙමෙයි කිව්වේ, අපිට තියෙන වැඩි ගෞරවයට කිව්වේ. අලුතෙන්ම ජිප් එකක් ගෙනල්ලා කිලෝමීටර් 10ක්වත් දුවලා නැහැ කිව්වා තාම. brand new jeep එකක් කරා. ඉතින් මේ මනුස්සයා කියනවා ඒක තරම් උභහසිත වටිනවලු. නේද? ඒක තමයි. ඉතින් ඒ නිසා පුදුම දේවල් තියෙන. ඒ කියන්නේ ඒ තුලින් වස්තු භාණ්ඩ තුලින් සල්ලි තියෙනවා නම් ඕන දෙයක් කරන්න පුළුවන් කියන මානසිකත්වයන් වලට මානසික ලෙඩ්ඩු වෙලා. හැබැයි එහෙම ලෙඩ්ඩු වුණාම ඉතින් ඒ ඔස්සේ මිනිස්සු ගිහිල්ලා දියුණු වෙනවා. දෙවුණාට වැඩක් නැහැනේ. මූලික පද්ධතිය නැතුව ජීවිතේ කොච්චර දියුණුවක් තිබ්බත් වැඩක් නැත. ඒ නිසා ඒකාන්ත වශයෙන්ම පින්නතුනේ අවබෝධයේ මේ සී සද්ධර්මයේ දකින්න ඕන තමන්ගේ බුද්ධිය ඥානය මේ ලෞකික ස්වභාවයේ ඉක්මවා යන්න ඕන. ලෞකික ස්වභාවයේ ඉක්මවා යනවා කියලා කියන්න පින්නතුනේ ඔබ නිරන්තරයෙන්ම විසුද්ධියටපත් වෙනවා, පිරිසුදුතාවයටපත් වෙනවා. මේ ලෝකෝත්තර తত্ত্বය එහෙම නැත්නම් මේ මොක්ෂය කියන දෙයට ඇතුල් වෙන්න බෑ කුණුදුහුවිලි තියාගෙන. උපාදානස්කන්ධේ තියෙන කුණුදුහුවිලි ටික තියාගෙන මේ මොක්ෂයට ඇතුල් වෙන්න බෑ. අපවිත්‍ර කෙනෙකුට ඇතුල් වෙන්න බෑ. හෘද සාක්ෂිය දුර්වර්ණ වෙච්ච කෙනෙකුට, දුබල කෙනෙකුට මෙතෙන්ට එන්න බෑ. ඒකනේ බුදුරජාණන් වහන්සේ ආර්ය ශ්‍රාවකයෝ ගැන ලොකු විශ්වාසයක් තිබ්බේ. ඒ தත්වයට පත් වුණාට පස්සේ ආයෙත් පහුවෙන්ද මේ ආගම වෙනස් කරන්න හරි, බුදුදහමට විරුද්ධව කැරලි ගහන්න හරි, මේ හොඳින් ඉඳලා නරකට පෙරලෙන්න හරි, ඒව කරන්න වෙන්නේ නෑ. ඒකට හේතුව මේ ආර්ය භූමියට අපවිත්‍ර මිනිස්සුන්ට එන්න බෑ මානසින්ම යථාර්ථයෙන්ම. මොකද මේක පිටින් බඳ ගන්න දෙයක් නෙමෙයි. හද සාක්ෂිය තුලින් ගොඩ නැගෙන සැනසෙල්ල තමා තුළට ප්‍රත්‍යක්ෂ වන කාරණය. ඒ නිසා මොනෝද ඔබ ළඟ තියෙන අපවිත්‍ර? හැම තිස්සෙම දෘෂ්ටිගත වෙන. ඔන්න ඕක තමයි ලෝකේ තියෙන ලොකුම මෝහය. ලොකුම මෝහය, ලොකුම වැරද්ද ඕක තමයි. දැන් ඔබට කොච්චර කිව්වත් අපේ දෘෂ්ටිගත වෙන්න එපයි කියලා අවසානයේ බලන්න පෙරලිලා තමන් දෘෂ්ටි එක ලැබගෙන. ඒකට හේතුව අපිට ඒක තේරෙන්නේ නැහැ. ඒක කරන්න බැරි වැඩක්. ඒ නිසා මෙතෙන් විශිෂ්ට ඥානයක් එකතු කරගන්න ඕන. කෙනෙක් කිව්වොත් ඔබට පොළොවට බර දෙන්න නැතු උඩ පනින්න කියලා. උඩ පනින්න කලින් ඔබ ඉස්සල්ලාම කරන්නේ මොකද්ද? පොළොවට පීඩනයක් දෙනවා. පීඩනයක් දීලා තමයි උඩ පනින්නේ. ඒ වගේ අපි ඔබට දෘෂ්ටිය නිදහස් වෙන්න කිව්වහම ඉස්සල්ලාම කරන්නේ ඔබ දෘෂ්ටිය ස්පර්ශ කරනවා. දෘෂ්ටි මත තමයි. ඒ නිසා තමයි අද ආගම් ඔක්කොම දෘෂ්ටියක්. ඒකට කමන්නේ. ඒක හේවමයි කියමුකෝ. බලනකොට මේ බෞද්ධ ආගම දෘෂ්ටියක් වෙච්ච එකනේ අවහසනාව. ඒ ආගම් වල අය දෘෂ්ටිගතයි කියන්නේ කහන්න දෙයක් නැහැ නේ. ඒක කොහොමද දෘෂ්ටියක්? ආයේක දෙයක් නැහැ. ඒගොල්ලන්ට නේ මිදහස් වෙන්න දර්ශනයක් නැහැ. නමුත් අපිට තියෙන එකේ අපි ඒ දෘෂ්ටියක් කරගෙන ඉන්න එක තමයි තියෙන්නේ. ඉතින් අද මේ මේ ලෝකෙ මේ වෙනකොට දැන් මේ වෙනකොට දැන් මේ ආගමික එක එක ස්වરૂපයන් වලින් දාපු විශ්වාස වලින් තැම්බෙන මිනිස්සු ඒවයි පස්සේ මේ විශ්වාස කරගෙන යන මිනිස්සු අඩු වෙනවා. පොදු මධ්‍යස්ත සත්‍ය අපි දැනගත යුතුයි. අපි හැමදෙනාම මිනිස්සු හැටියට මේ ලෝකෙ බිහි වෙන්නේ මේ ඔක්කොම ආගම් බිහි වෙලා තියෙන්නේ අවුරුදු 2000යි අවුරුදු 1400යි 1600යි ඔහොම වෙන්න පුළුවන්. ඊටත් කලින් මිනිස්සු හිටියා. මේ ආගම් යංගයිස දවසක ලෝකෙ නැති වෙයි. ඊට පස්සෙත් මිනිස්සු ඉන්නවා. ඒ හැමෝටම ඒ පොදුයි ස්වභාව ධර්මය. මානව ලක්ෂණ, මානව ගුණාංග, මානසික ස්වභාවය. එහෙනම් අපි මේ පොදු ධර්මතාවය අඳුනාගත යුතුයි. අර සංකල්පමය දේ නෙමෙයි. මුඩාක් ඔය ආගම් නිර්මාණය වෙන්නේ තම පුජ්‍යල මේ කැමැත්ත ඉෂ්ට කර ගැනීම සඳහා. ඔය දේශපාලන විප්ලව කාර්යය පවා ඒ දේවල් හදාගෙන දේශපාලන පොත් ලියාගෙන එතෙන්ට ආව මොකද්ද? එයාගේ චින්තනය පතුරවා ගැනීම සඳහා, එයාට ඉලිප්පීම සඳහා තමයි ඔවුන් ඒ දේ කරලා තියෙන්නේ. එහෙම නැත්නම් මේ ලෝහිතකාමී වශයෙන් කරපු දේවල් නෙමෙයි. තමන්ගේ සොසයිටි එක වැඩි කරගන්න. නමුත් බුදුහාමුදුරන්ට උපතිම්ම සොසයිටි එකක් තිබ්බා. ඒක අයින් කළා. එළම මානව හිතකාමී මිනිස් ජීවිත තුළ සත්‍ය පහළ කර ගැනීම අභිලාෂයෙන් කරුණ කිව්වා. බුදුරජාණන් වහන්සේ හොයාගෙන ගිය ඥානවන්තයෝ විතරයි අවශ්‍ය මිනිසාටයි දුන්නේ. මොකද උනට බෙහෙත් දෙන්න ඕන නම් උන තියෙන්න ඕන. ඒ නිසා ජීවිතේ සැනසෙල්ල උවමනාන සැනසෙල්ල හොයන කෙනෙක් වෙන්න ඕන. හැබැයි ඒගොල්ලෝ තව තව හිතනවා නම් සැනසෙල්ල අත නැති මෙතන ඇති මෙහි ඇති හරි ඇති කියලා බලන්න එකයි තියෙන්නේ. තියනවද කියලා ටිකක් හිතලා නුවණින් බැලුවොත් ගින්නට පණින් නැතුව ගින්නේ තියෙන වේදනාව අඳුනගන්න පුළුවන්. නුවණින් බැලුවොත් අපායට පණින්නේ නැතුව අපායේ තියෙන වේදනාව අඳුනගන්න පුළුවන්. එහෙමනම් ඒ ඔක්කොම වේදනා ගොඩක් දෙන තැන මෙතනින් දැන් නිදහස් වෙන්න ක්‍රමේ හොයමින් ඉන්නේ. ඇයි නිදහස් වෙන්න බැරි? නිදහස් වෙන්න බැරි මේගොල්ලෝ යන්න හදන්නේ කොට්ට පැදුරු ඉඳන් කඩන් ඇඳ බුදු මේස කැබිනට් ඔක්කොම අරගෙන. එහෙම බෑ. ඒ ලෝකේ නම් ඒ ලෝකේ ඉන්න ඕන, මේ ලෝකේ නම් මේ ලෝකේ ඉන්න ඕන. එකන් ලෝකෝත්තර නම් කෙනෙකුට ලෝකෝත්තර වෙන්න පුළුවන්, ලෞකික නම් ලෞකික වෙන්න පුළුවන්. මේ දෙකම එකට දාගන්න බෑ. ඇත්තෙන්ම වෙන්නේ මේක දර්ශන සම්පත්තියකින්. එහෙම නැතුව මේ භෞතික වශයෙන් නෙමෙයි. භෞතික උදාහරණයක් ගත්තට දර්ශන සම්පත්තිය මේක වෙන්නේ. දර්ශන සම්පත්තිය තුල තියෙන්නේ අශේෂ විරාග නිරෝධෝ. පොඩ්ඩක්වත් ඒක තියෙන්න බෑ. දැන් බලන්න හැම මොහොතකම ඉන්නේ ශේෂයක් තුල. ඒ කියන්නේ ඉතිරියක් තුල හැමතිස්සෙකම අපි ජීවිත ගත වෙන්නේ. හැමතිස්සෙම ශේෂය තියෙන මොනවද? ලෝභ, ద్వේෂ, මෝහ ශේෂය තියෙනවා. ඇලීමේ, ගැටීමේ ශේෂය තියෙනවා. රැය දහවල ඉක්මවා, අඳුර සහ ආලෝකය ඉක්මවා මේ ලෝකේ දිහා බැලුවාම අඳුර තුල ආලෝකය, ආලෝකය තුල අඳුර තුර තියෙන ස්වභාවය ඔහුට කොහොමද පේන්නේ? මේ ආලෝකය සහ අන්ධකාරය, එහෙමත් නැත්නම් දහවල සහ රාත්‍රිය ඉක්ම වූාට පසුව ඒ ආලෝකය සහ අන්ධකාරය ගැන, එහෙම නැත්නම් රැය සහ දහවල ගැන ඔහුට පෙනෙන්නේ කෙසේද? ඔබට නම් පේන රාත්‍රියේ කළු අන්ධකාර ගුණයකින්, දහවල දීප්තිමත් කහ පාටට රන්වන් පාටට අපිට පේනවා. දැන් මේ රැය දහවල ඉක්ම වූ කෙනාට මේක කොහොමද පේන්නේ? මේ රැය දහවල ඉක්මවල ඉන්නේ පුජ්‍යලයක් නෙමෙයි. ඒ නිසා පුජ්‍යල සාපේක්ෂිත ධර්ම කිසිවක් නැත. පුජ්‍යල සාපේක්ෂිත ධර්ම කිසිවක්ම නැත. පුජ්‍යලයකට සමානව දැනෙන දේවල්, පේන දේවල්, හැඟෙන දේවල් නැත. ඉන්ද්‍රිය පහ ඉක්මවා ගියපු ඥානය පුළුවන් තමන් ඒකට තමයි උත්සාහවත් වෙන්න ඕනනේ. හැමතිස්සෙම බලන්න ඕන. ඒ කියන්නේ අපි අපිට වඩා ඉහළට ගිහිල්ලා ලෝකේ දිහා බලන්න පුරුදු වෙන්න ඕන. එහෙමනම් අපි සංකල්ප දෘෂ්ටි ඉක්මවා යා යුතුයමයි. හැබැයි ඔබට සංකල්ප දෘෂ්ටි ඉක්මවා යද්දී ඔබ නැවත නැවත මොකද වෙන්නේ? තත්ත්‍ර තත්ත්‍ර අභිනන්දනේ ලිදෙන් ගොඩේන් හදන මිනිස්සේ ටිකක් දුර එනවා, ආයි වැටෙනවා ලිදට, ආයි උත්සාහ කරනවා, ආයි වැටෙනවා ලිදට. හැබැයි ඔහොම වැටි වැටි දක්ෂයේ කොහොම හරි උපාය උපක්‍රම මාර්ග යොදලා යොදලා ඔය ලිදේ වැටිච්ච මිනිස්සයා ගොඩට එනවා. අන්න ඒ වගේ තමයි ඔබත් වැටිලා ඉන්නේ මේ ඉන්ද්‍රියන් හයට ඇලිලා ඉන්නේ. ඔබ අර ගිරවෙක් වගේ, අර කූඩුවේ හිර වුණු ගිරවෙක් වගේ ඔබට අර දැන් ගිරා කූඩුවත් ලෝක බෝලේ වගේනේ අස්සන්න දෙනවා. අපිටත් මේ තියෙන ලෝකය, අපි මේක ඇතුළට හිර වෙලා ඉන්නේ. හැබැයි අතින් කෑම හම්බ වෙනවා, කෑම හම්බ වෙනවා, කාලා ඉන්නවා. ඒත් මොකද? හිර කූඩුවක. කායික වශයෙන් මොනතරම් නිදහස් හා සෞභාග්‍ය සැප සම්පත් තිබුණත් මානසික වශයෙන් හිරකාරයෙකු කුමටද? එනිසා මිනිසුන්ගේ ජීවිතවලට සිරකූඩු හැදෙන්නේ කායික වශයෙන් නෙමෙයි මානසික වශයෙන්. මානසික නිදහස නැහැ. කොහෙද? එයා ඇසට කලට නාහයට දිවට ශරීරයට කොටු වෙලා දෙන. හොඳයි, පුළුවන් නම් ඔබ ගිහිල්ලා පෙන්වන්න උතනින් එහාට. ඔබ ගිහිල්ලා අර පැත්තට ගියාම අර බිත්තිය හැපෙන්නේ නැහැ. මේ පැත්තට ගියාම කන, මේ පැත්තට ගියාම නාසය, අනිත් පැත්තට ගියාම දිව, තවත් පැත්තට ගියාම ශරීරය, තවත් පැත්තට ගියාම මනසේ ගිහිල්ලා හැපෙනවා. උතනින් එහා යන්න බෑ. උතනින් එහා චින්තනයක් නැහැ. ඕවට පුරවල තියෙන දේවල් කකා ඉන්නවා. ආගමික වශයෙන් පුරවල තියෙනවා, ජාතික වශයෙන් පුරවල තියෙනවා, සංස්කෘතික වශයෙන් පුරවල තියෙනවා. ඒ දේවල් තියෙනවා. මේ ඒවා ඒවා කඩ කරන්න එපා. ඒවා ඒ විදිහට මේ යන්නේ සම්මුති ක්‍රමය, සම්මුතියට අදාළ ක්‍රමය. ඒ විදිහේ හෝම දෙන්න ඕන. තේරෙනවනේ? ඒ විදිහේ හෝම තිබුණා. නමුත් මේ මානසික වශයෙන් සිරවීම නිසා මිනිස්සෙකුට ස්වාධීනව මේ ලෝකයේ බැලීමේ හැකියාව හිමි වෙලා තියෙනවා. කියලා දුන්න විදියට, අහපු විදියට, දැනගත්ත විදියට, හිතුන විදියට තමයි බලන්නේ. අත්වාදයයි පරවාදේ හිර වෙලා ඇලිලා. මේ මිනිස්සු හැරි අසරණයි. යාට නැහැ තථාගත දර්ශනේ නැහැ. තථාගත දර්ශනේ ඥාති. කියන්නේ තත්තාකාරය ඇති හැටි බලන්න බෑ. කියපු හැටි තමයි, අහගත්ත හැටි, කියවපු හැටි, දැනගත්ත හැටියට තමයි බලන්නේ. ඉතින් මේ ආර්ය ශ්‍රාවකයෙක් බලන්නේ කියවපු හැටියට, දැනගත්ත හැටියට නෙමෙයි. දැන් බුද්ධාගමේ ඉඳගෙන මේ සත්‍ය අවබෝධ කරගත්තයි කියලා එයා මේ බුද්ධාගමට එහෙම ඇලීමක් නැහැ. සත්‍ය තියෙන සත්‍ය කියලා කියන්නේ මේ ආගමක් නෙමෙයි. මේ ලෝකේ සියලු දෙනාටම දෘෂ්ටි. දැන් දෘෂ්ටිගත වුණොත් ඒ දෘෂ්ටිගත වුණාට පස්සේ මෙයා මුස්ලිම්ද, කතෝලිකද, හින්දුද, බෞද්ධද කියලා ප්‍රශ්නයක් නැහැ. ඒ කාන්ත වශයෙන් විප්ලවකාරයෙක් වෙනවා. දැන් ඔය 80 ගණන් වල දිගටම මහා හිරිහැර කරේ, පන්සල් කැඩුවේ, පිච්චුවේ, හාමුදුරුවෝ ඝාතනය කරේ සිංහල බෞද්ධයෝ. වෙන කවුරුවත් නෙමෙයි. ඉතින් බලනකොට දෘෂ්ටිගත වුණොත්, දෘෂ්ටියෙන් විනාශ වුණොත් එයාගේ ආගම, ජාතිය, වර්ගය මොකන්ද කියලා නැහැ. හැබැයි මේ දෘෂ්ටිගතව ඉන්න ඕනම මිනිස්සෙක් මෝහනය කරන්න පුළුවන්. කොහොමද විප්ලවකාරයව කතා කරන්නේ? සහෝදරයා, සහෝදරිය. ඒයි හදවතට සමීපම වචන. ගැරුවා මේක යාළු කරගන්න ගියා මොනෝදරයන් යන්නේ චොක්ලට් එකක් රසට කන්න දීලා යාළු කරගන්න. ගියාම කොච්චර ගැට වුණත් හරි ලස්සනයි. ගඳ ගහනවා හරි සුවඳයි. ඇයි? ලේසි නේ. මිනිස් ජන විඥානේ වැඩ කරන විදිය දන්නවා. අපි නම් ඕක කරලා නැහැ. උනාට අපි දන්නවා මනෝවිද්‍යාත්මක. මනෝවිද්‍යාත්මක දන්නෝ මේක තමයි ක්‍රමේ කියලා. ඒක තමයි මෝහනය කරන්නේ, ඕ ක්‍රමේට තමයි. අයි තරහ කරගන්නත් පුළුවන්. දර්ශනයෙන් අපහැදිලි වුණොත්, වචනයෙන් අපහැදිලි වුණොත් තරහ කරගන්න පුළුවන්. ඒක එච්චර දෙයක් නෙමෙයි. ඒ නිසා ලෝකේ මිනිසුන් තරහ කරගන්නටත් කැමතියි. ඒ කියන්නේ අයත් ඉන්න සමහර අය ලෝකේ ආකර්ෂණය කරගන්න උත්සාහ කරද්දී තවත් පිරිසක් ඉන්න ඒ ආකර්ෂණය වෙන ලෝකෙන් ඈත් වෙලා ඉන්න ජීවත් වෙන්න බලනවා. මම දන්න එක ගායක පුතෙක් ඉන්නවා, තාම ප්‍රසිද්ධ මේ දරුවෙක්. මේ නූතන කාලේ පාරේ යන්නේ ලෙන්සුවක් මුනේ බඳා. හැමදෙරේ දැක්කහම බේරෙන්න බෑ මට. මගේ ගමන යන හම්බෙන්නේ නැහැ. අහනවා, අර කහනවා, මේ කහනවා, CD ගලා දානවා, මොනවද කියලා අහනවා. ඉතින් මට මගේ වැඩ කරන්න බැරි වෙනවා. මේ මිනිස්සු දැක්ක ගමන් එනවා. ඒ නිසා මූණ බඳා යනවා. දූවිලි වදිනවට වගේ මූණ බඳගෙන යනවා කො මේ පේනවට කිව්ව වැඩිපුරම. ඒ වගේ තියෙනවා. එහෙමනම් අපි අපේ ජීවිත තුළ අපි දැකිය යුතුයි, අවබෝධ කරගත යුතුයි මේ පුජ්‍යලත්වයේ ඉක්මවාගේ අපූර්ව දර්ශනය. ඒක හරීම සොඳුරුයි, මිහිරියි. මක් නිසාද? එයාට පහරවල් එල්ල කරන්න, එයාව පෙරලන්න කාටවත් පුළුවන් කමක් නැහැ. මොකද හේතුව පෙරලන්න දේවල් ඔහු ළඟ නැති නිසා. ඔහුට ඇත්තේ එකම දෙයයි, එනම් කිසිවක් නැති දෙයක්ම තමයි. නැති දෙයක්ම තමයි. ඒක තමයි තියෙන දේ, එකම දේ නැති දේ. නැති දේ කාටවත් දෙන්න පුළුවන්ද? කාටවත් දුක්බර කරන්න පුළුවන්ද? ඈ, මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා භූතයන් පෙරලන්න පුළුවන්ද? බෑ, කිසිවෙකුට බෑ. නිවන් මඟ අත්දකින්න ඕනෑම කෙනෙකුගේ ජීවිතය හැම පැත්තෙම පූර්ණත්වයට පත්වන ජීවිතයක් වෙනවා. ඒකට හේතුව තමයි හොඳින් සිහිය දියුණු වෙනවා, කල්පනාව දියුණු වෙනවා. ඒ නිසා මේ සාසනික ඥානය තමයි අනුරාධපුර යුගයක් ගොඩනැගෙන්නේ, පොළොන්නරුව යුගයක් ගොඩනැගෙන්නේ. මේ සාසනික චින්තනය මේ රට තුලදීම යම්කිසි සමයක වෙනස් වෙනවා. ඒක බැලුවා මෙයා වෙනස් කරන්න විනාශ කරන්නම බෑ. බෞද්ධයට මහ පුදුම දර්ශන ශක්තියක් තියෙන්නේ. ඒ සමයන් වල ආව ඉන්දියානු ආක්‍රමණ එහිකටවත් යටත් කරගන්න බැරි වෙච්ච තැන බැලුවා මොකද දර්ශනය වෙනස් කළා. ඒ වෙනස් වීම නිසා අපේ අය අද යාඥාවක් හැටියට, සජ්ජායනාවක් හැටියට, මන්ත්‍රණයක් හැටියට පාවිච්චි කරමින් ඉන්නවා බුද්ධාගම. මන්තර හැටියට පාවිච්චි කරන්න බුද්ධාගම. ඈ මේකෙන් මේවා බල ලැබෙනවා, මේවා ලැබෙනවා, මේවා ලැබෙනවා, මේවා ලැබෙනවා. ඒව ලබා ගන්න මන්ත්‍රණයක්. හොඳයි, එහෙමත් පාවිච්චි කරන එක හොඳයි. නමුත් බුදුදහම පාවිච්චි කරන්න කියපු අවශ්‍යම කාරණේ එතන නැත්නම් ඒක වැඩක් වෙන්නේ නැහැ. ඒ නිසා අවශ්‍යම කාරණේත් ඒකට එකතු කරගන්න අවස්ථාව තමයි මේ පින්වතුන්ට ලබා දෙන්නේ. දැන් මේ රටේ ලෝකයේ හඳුනන බුදුරජාණන් වහන්සේ කියලා යමෙක්, යම් පුජ්‍යලයෙක්, යම් තැනැත්තෙක් හඳුනගෙන ඉන්නෝ ලෝකේ. බෞද්ධයෝ අන්‍ය ආගමිකයෝ හඳුනගෙන ඉන්නෝ. ඒක බෞද්ධය හඳුනගත්ත විදිහට නෙමෙයි, අනිත් ආගමිකයෝ දකින්නේ හතුරෙක් කියලා දකින්නේ. මෙයාගේ පිළිම කඩන්න ඕන, මෙයාගේ ධර්මයේ විනාශ කරන්න ඕන කියලා දකින්න. අපිත් බුදුහාමුදුරු කෙනෙක් ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් දකිනෝ. හැබැයි ඔය අන්‍යාගමිකයෝ දකින බුදුහාමුදුරුවන්ටත් වඩා මේ අපේ බෞද්ධ ජනතාව සමස්ත ලෝකවාසී බොහෝ දෙනෙක් දකින බුදුරජාණන් වහන්සේට වඩා වෙනස් බුදුරජාණන් වහන්සේ වෙනසක් තියෙනවා. දැන් ඔබ දන්න බුදුරජාණන් වහන්සේට කර්ම විපාක දුන්නා. අපි කියනවා ඔය කොළුවේ අමාරුවක් හැදුනේ අර මාළු අල්ලනෝ බලාගෙන ඉඳලා කියලා කියනවා. ඒ වගේ කොන්දේ අමාරුවක් හැදුනේ මේ විපාකයට, බඩේ අමාරුව හැදුනේ මේ විපාකයට, දානේ නැතුව හිටියේ මෙන්න මේ විපාකයට කියලා අපි බුදුහාමුදුරන් කර්ම විපාක විග්‍රහය කරනවා. එහි මා දන්නා බුදුරජාණන් වහන්සේට කර්ම විපාක දෙන්නේ නැහැ. ඒ හේතුව ඇයි? ඔබ හඳුනන බුදුරජාණන් වහන්සේ සතේ පුජ්‍යලේ ආත්මයක් ඔබ හඳුනන බුදුරජාණන් වහන්සේ පුරුෂේ. මම හඳුනන බුදුරජාණන් වහන්සේ සත්වේ පුජ්‍යලේ ආත්මයක් ස්ත්‍රීක් පුරුෂේක් නොවේ. එතකොට මේ සත්වයේ පුජ්‍යලේ ආත්මයක් ස්ත්‍රියක් පුරුෂයක් නොව බුදුරජාණන් වහන්සේට කර්ම විපාක පැමිණෙන විදිය නැහැ. එතකොට ඔබ හඳුනන්නේ කායික වශයෙන් බුදු කෙනෙක්, මා හඳුනන්නේ මානසික වශයෙන් බුදු කෙනෙක්. ඉතින් මම එතෙන්ටයි බුදුරජාණන් වහන්සේ කියලා ආමන්ත්‍රණය කරන්නේ. මම මුලින්ම රූපෙට පැහැදුනා, පැහැදෙන්න ඕන ඕන කෙනෙක්. ඊළඟට ඒ රූප ඔස්සේ අර අධ්‍යාත්මික බුදුහාමුදුරු දැක්කා. ඔබත් එහෙමයි. දැන් ඒ රූප ඔස්සේ වන්දනා කරන්නේ, ගරු කරන්නේත් අපි මේ ශාසනික ධර්මයේ මුලින්ම සොයාගත්ත ගුරුවරයාණන්ට. එතකොට මේක මෙහෙම කිව්වහම අර ගතානුගතික සම්ප්‍රදානුකූලවම මේකම රැකගෙන ඉන්න ඕනේ කියලා නේද උත්සාහ කරනවනේ. දැන් සම්ප්‍රදායට මිනිස්සු මොකද කරන්නේ? දිවේ උල්හාගෙන ඉන්නවා ගෝත්‍රිකයෝ. කවුරු හරි කිව්වොත් ඕක වැරදි වැඩක්, ඕක කරන්න එපා කිව්වොත් එහෙම අන්න අපිට විරුද්ධ කරුවෝ කියලා එරෙහි වෙනවා. ඈ ගෝත්‍රිකයෝ ඉන්නෝ මේ කනේ රබානක් දාගෙන ඉන්නෝ, විශාල ගහන්නක් පුළුවන් රබන් දාගෙන ඉන්නෝ කන් මේවක කරලා විශාල මේ කණෙන් තීරුවක් හදන. හැබැයි මිනිස්සුන්ට කිව්වොත් ඕක කරන්න එපා, ඕක හරි කැතයි කියලා. අස්සනක් නේ කැතයි. මේ මිනිස්සු කියනවා වැරදි කියලා. ඒකොට මේ තොල පළලා මේ තොලේ ඉස්සරහට රබානක් දාගෙන ඉන්න අය ඉන්න ගෝත්‍රිකයෝ. ඒගොල්ලන්ට කිව්වොත් ඕක හරි අප්‍රසන්නයි. ඔබේ කැම කන්නත් බෑ, වතුර බොන්නත් බෑ කියනවා. එදා රාජ දඬුවන් හැටියට තමයි යම් කිසි දඬුවම් වරදක් කළාම දඬුවමක් හැටියට තමයි ගිනි ගොඩක ඇවිද්දෙව්වේ. අද අපේ මිනිස්සු සන්තෝෂයෙන් කරනවා. එදා රාජ දඬුවමක් හැටියට තමයි කොකු වල එල්ලලා තිබ්බ නගරේ පේන්න වරදක් කළාම. අද අපි මිනිස්සු භක්තියෙන් ඒක දෙය කරනවා. එදා රාජ විරෝධී කාරණයක් කළොත් තමයි මෙයාගේ දවසක් දිවේ උල ගහලා තියන්න කියලා ඉවරලා උල ගහලා තිනවා දවසක්. අද අපි මිනිස්සු ඒක සද්දායෙන් කරනවා, ගෞරවයෙන් කරනවා, දඬුවම් ටික ලබනවා ලෝම සද්ධාවෙන්. ඉතින් ඒ නිසා ඒ ඉන්ද්‍රිය ඥානය තුළ හිර වෙන මිනිස්සයා ඉතාම අසරණ දිලින්දේ. ඒ මිනිස්සෙට අපි ඒ මිනිස්සට වරදක් කියන්න බෑ. ඒ මිනිස්සට වරදක් කියන්න බෑ. දන්වැල්ලකින් බැඳපු මල්ලෙක් ගෙදර ඉන්නවා. ගෙදරට හොරු පැන්නත් ඒ මල්ලට දන්වැලේ දිගටෙක් යනවා විනා වෙන වැඩක් කරන්න බෑ. ඒ වගේ මේ යම් යම් දේව දෘෂ්ටිවලින් යම් යම් කරුණු කාරණා වලින් බැඳලා දාලා තියෙන මේ මිනිස්සුන්ට ඒ සීමාන්තය දක්වා ඒගොල්ලෝ දුවනවා මිසක් ඒකට වහල් වෙලා ඉන්නකම් බල්ලෙකුට නම් ඒක තනියෙන් ලියා ගන්න බෑනේ. හැබැයි මේක තනියෙන් ලියා ගන්න පුළුවන් මිනිස්සෙකුට. චින්තනයේ ගුණ නැකීමත් සමගම තනියෙන් ලියා ගන්න පුළුවන් දෙයක්. එහෙමනම් අන්නේ බුද්ධි ගෝචර ගුණ එක දිහා ගන්න තියෙන්නේ. මම මිනිස්සෙක්. එතකොට අනිත් දේවල් වලට වෙන්න තියෙන යුතුකම් ගෞරව මම කරනවා. හරි. නමුත් මගේ චින්තනයට හා දර්ශනයට මට වැටගඩලු දාන්න බෑ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අවසර දීලා තියෙනවා විමර්ශනය කරන්න, විරුද්ධව බලන්න, පක්ෂව බලන්න, තර්ක කරන්න, වාද කරන්න, ගවේෂණය කරන්න. දැන් අද අපි අය කියන්නේ මොකද්ද? පැහැදෙන්න, අවිශ්වාස කරන්න එපා, සැක කරන්න එපා, පැහැදෙන්න. වෙනතුරේ මං කියන්නේ පුළුවන් තරම් සැක කරන්න, පුළුවන් තරම් ගවේෂණය කරන්න, පුළුවන් තරම් විද්‍යානුකූලව බලන්න, එරෙහිව බලන්න, සමානව බලන්න, පක්ෂපාතීව බලන්න. තමන්ටම ප්‍රත්‍යක්ෂ වෙනකොට දැනනකොට ඒක පිළිගන්න ඕනේ. ඒක ආත්මගත දර්ශනයක් බවට පත් වෙලා ඒක නතර වෙනවා. මං කියන මම මේ කාලේ තර්ක කරනකොට ඔබ වැරදි කියලා කියනවා. හරි, මම වැරදි වෙන්න පුළුවන්. මම ඒක පිළිගන්නවා. ඒත් මට ඒක ප්‍රත්‍යක්ෂ නෑ. ඒ නිසා මම ප්‍රත්‍යක්ෂ වෙනකම් මම ඒකට තර්ක කරනවා. මම ප්‍රත්‍යක්ෂ වුණ දවසට මමත් කියන්නම් හරි කියලා. ඉතින් ඔබ හරි කිව්වා කියලා මට හරි කියන්න බෑ. මොකද මම දැක්කේ නැති නිසා. දන්නේ නැති නිසා. ඒ නිසා තමයි පච්චත්තං ප්‍රත්‍යක්ෂ කරන්නේ. වේදි තම්බෝ ප්‍රත්‍යක්ෂ කරලා විඳ දරාගෙන ජීවිතය කරගන්න තියෙන ධර්මයක් නිසා. ඔබට ඇත්තටම බුදුහාමුදුරුව වෙනුවෙන් පූජා කරන්න යමක් තියෙනවද? ගෞරව දක්වන්න පුළුවන්ද? බිල් ග්‍රේට් මහත්තයද කීයක් හරි දෙන්න අපි ළඟ තියෙනවද? අපි ළඟ තියෙන රුපියල් 1000ක 1500ක් ගිහිල්ලා බිල් ග්‍රේට් මහත්තය ළඟ තියවෝ. එයා මොකද හිතන්නේ? අනේ පව් මේ අසරණයට ගයක් තියෙනවද ඔයාට කියලා හරි. අර වාහනයක් තියෙනවද කියලා. ඒ වගේ තමයි අපි මේ බුද්ධ පූජාවයි මල් ටිකයි අරගෙන බුදුහාමුදුරන්ගේ ඉස්සරහ තිබ්බහම බුදුහාමුදුර වහනවා ඇති. ආට කන්න තියනවද? ආට හිතර නිවනක් තියනවද? ආට අතර ඇති වෙන්න සල්ලි තියනවද කියලා හයි. ඒ නිසා මම කියන්නේ ඒක කරන්න ඕන. මේ දේවල් අපි කරන්න ඕන ගුරු ගෞරවයට. හැබැයි ඔක මහා ලොකු දෙයක් කියලා හිතාගෙන හිටියන ඔන්න දැනගන්න තියෙන தත්ත්වය. ඕක ආත්මේ කරගෙන ලොකු කරගෙන ඉන්නේ. ඈ ලොකු කරගෙන ඉන්නේ. අද අපේ අය හාමුදුරුවන්ට කැම ටිකක් දෙන එකෙන් ඇයි ඒක ලොකු අරුණාවක් තියෙනවනේ? පුදුම ලොකු කමට කරන දෙයක්. කන්න දෙනවා. සමහරලාට සාවින්නාසලට හරි කරදරයක්. මේ දාන වැඩි වෙලා. සමහර සාවින්නාහන්සේනාට එක දහවලට දාන තුනක් විතර යදෙනවා. කෑම දිරවන පෙති බිබී දාන තුනටම වඩිනවා දවාලේ. අර දානට ටිකක් වේලාසනේ ගිහිල්ලා වළඳනවා. අනිත් එක ටිකක් වෙලාවට යනවා. අනිත් එක වළඳලා අනිත් දානට 12 වෙන්න කලින් ගිහිල්ලා තවමත් ටිකක් ඒ ගෙදර ලොත් කරනවා. මොකද 10 කියන තරහයි. මට නම් ඒ වගේ තරහ වෙන දායකයෝ තරහ වුණාටම කමක් නැහැ. තරහ වුණාටම කමක් නැහැ. තරහ වෙන්න බලාගෙන ඉන්න කෙනෙක් නම් තරහ වුණාට කමක් නැහැ. කෑම ටිකට මහා පුදුම අගයක් දීලා තියෙනවා. ඒ නිසා මේ අද කෑම බෙදා ගන්න සාසනයක් බවට පත් වෙලා ඊළඟට පොයර කරන්නෙත් ඒක. කන්න නැති જાතියක් වගේ ඈ පාරේ හදාගෙන බීමයි අරවයි මේවයි ඉතින් ඔය දෙනෝ ඉවරයක් නැහැ. නතර කළාම දෙන දේ වොන්න ඕන. එහෙම නෙවෙයිනේ අපේ ජීවන අවශ්‍යතාවයන් තුළ තියෙනවා. හෙදිහාම රස්න එකක් බොන්න උමනා වෙලාවල් තියෙනවා. හෙදිහාම සිසිල් එකක් උමනා කරනවා. අද අපේ ගෙවල් වලට ගියාම මොකද වෙන්නේ? කොහෙද ගියත් ප්ලේන්ටි. එහෙම නෙවෙයි. විදේශ රටවල් වල ඇදගත් රටවල් මොකද කූල් එකක් බොනවද? රස්න එකක් බොනවද? මේ හොට් එකක් ගන්නවද? මොනවද කරන්නේ? ආදහන්න. මොනවාගේ එකක් ගේන්නද? එයාගේ කැමැත්ත අහලා යට ගේන්නේ. මේ දැන් කියන්නේ එතෝ ප්ලේන්ටි හදාගෙන ඉන්නේ ඉස්සරහට. ආ ලොකු කහට එක. නේද? අපිටත් තිබ්බනම් හරි එක එක වර්ගයෙන් දෙන්න එහෙම නැති ඉන්නනේ. ඒ නිසා අපේ සම්ප්‍රදාය තුළ මේ ජීවත් වෙන්න. හැබැයි ඔබ හිර වෙන්න සංග වෙන්න එපා. හැබැයි ඉතින් මූලික කාරණා ටිකවත් කරගන්න බැරි නම් නිවන් දකින්න එක නම් ලේසි වෙන්නේ නැහැ. ඒ කියන්නේ දත් ටික මැදලා ඔළුව පීරගෙන තමන් නිදාගන්න ඇඳ කොට්ටේ පිරිසුදු කරගෙන ගේ දොර පිරිසුදු කරගෙන වටපිටාව පිරිසුදු කරගෙන ජීවත් වෙන්න බැරි කෙනෙකුට නිවන් දකින්න එක නම් ලේසි පහසු දෙයක් නෙමෙයි. ඈ අඩුම තරමේ තමන්ගේ ආර්ථිකය කළමනාකරණය කරගෙන ජීවත් වෙන බුද්ධියක් ඉස්සල්ලම මනුෂ්‍යර තියෙනවා. මොකද ඒක කරන්නේ ප්‍රඥාවෙන්නේ. ඒ නිසා මේ නිවන් මාග යන කෙනෙක් තුලත් නිවන් දැක්ක කෙනෙක්ගේ තුලත් දකින්නට පුළුවන් ප්‍රධාන ලක්ෂණයක් තමයි යාගේ ලෞකික ජීවිතයේ සාර්ථකයි. ඔව් අධ්‍යාත්මික ජීවිතයේ සාර්ථකයි. මහා ලොකුවට නෙමෙයි තමන්ගේ රටේ හැටියට, පළාතේ හැටියට, ප්‍රදේශයේ හැටියට, අවශ්‍යතාවන් වල හැටියට සාර්ථකත්වයක් තියෙනවා. ඒකයි තියෙන්නේ. හොඳයි, තව ගැටලු ඉදිරිපත් කරන්න ඔබට තියෙන. ප්‍රශ්න විසඳන විසක් කාටවත් නැහැ. ප්‍රශ්න කියන්නේ මොකද්ද කියලා බලන්න යන්නේ. ඇත්තටම ප්‍රශ්න කියන්නේ මොනවද කියලා තේරුම් ගත්තොත් ප්‍රශ්න නැතුව ජීවත් වෙන්න පුළුවන්. හොඳ ආරම්භයක්. ප්‍රශ්න කියන්නේ කුමක්ද? මොකද්ද ප්‍රශ්නයක් කියලා කියන්නේ? ප්‍රශ්නයක් කියලා කියන්නේ මානසික කම්පනයක්. එතකොට කම්පනයක් ඇතිවන්නේ කෙසේද? එහෙමනම් කම්පණය දුරු කරගන්නේ කෙසේද? මේ ඉන්ද්‍රිය තුල තියෙනවනේ අච්චුවක්. ඒ අච්චුවෙන් බලන්නේ හැමදෙස්සෙම. ඒ අච්චුවට සමානව නැත්තම් අර පේන දේ තුල කම්පනයක් හට ගන්නවා. දැන් සමහර මහත්තුරු කැමති සරලව උදාහරණයක් ගමු. රෝස පාට ඇඳුම් අඳිනවට තමන්ගේ නෝනා. නමුත් එයා හිතනවාද මේ ගමනට එයා රෝස පාට එකක් අඳි. ඉතින් මේ ඊට පස්සේ කළු පාට එකක් ඇඳගෙන එනවා. තමන්ගේ තිබුණු අච්චුව සම්පූර්ණ වෙනස්. දැන් අච්චුවට ගැලපෙන්නේ නැහැ. අච්චුවට ගැලපෙන්නේ නැහැ. එතකොට මොකද කියන්නේ? දෙනෝ දහහක් යෝගියෝ යනවා. ඒ සරල උදාහරණයක් ගත්තේ ඔබේ ජීවිතේ තියෙන දෙයක්. ඕක හැමදාම ඔබට අත්විඳින දෙයක්. හිතන මහන්තයා මේ වගේ සල්මන් ඛාන් වගේ එයි ඇඳලා. එනවා සරම කුෂොට් එක ඇඳලා. අයියෝ ඔහොමද යන්නේ? ඒකමනේ. කොහොමද යන්නේ? අච්චෝ වැරදි. ඒ නිසා තමන්ගේ ප්‍රාර්ථනාවට ඒ බුද්ධියට නුවණට ගැලපෙන්නේ නැති වුණාම මොකද වෙන්නේ? ඔය දික්කසාද වෙන ඒවයි තියෙන්නේ කේන්ද්‍රයේ ගැලපීම් වගේම ඊට එහා තියෙන්නට ඕන පුජ්‍යල කැමැත්තවල් ගැලපීම. හරිය බලාපොරොත්තු වෙන්නේ මොකද්ද මෙයාගේ ජීවිතේ? මෙයාගේ බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? සමහර අය කියන්නේ මට සල්ලි තිබ්බහම ඇති. මහන්තර සල්ලි දීලා නම් පෝස්ට් එක සුද්ධ කරන්න පුළුවන් නම් ඒ විතරක්. ඕකේ. අනිත් ඒ ඕනේ ගම්මට කමන්නේ. සමහර අය ඉද තියෙන්නේ නැහැ. මට සල්ලි එපා. මට ගුණ යහපත්කම ඕන. මට ගෞරවයෙන් කතා කරන්න ඕන තියෙනවා. ඊයාගේ අච්චුව කැමත මුදල් හදල් ඕනේ. ඉංගා සමානයි තියෙන්නේ නොයිකුත් මේ හම්බ කරන්නේ මේ මේ බලාපොරොත්තු තියෙනවා. මේ තමන්ගේ දෘෂ්ටියට දෘෂ්ටිය ඉෂ්ට වෙන්න ඕන. ඒ වගේ හැමතිස්සෙම ලෝකෙ හිමයි. හැම කෙනෙක්ම හැම ක්‍රියාකාරකමක් ඔස්සේම හිමයි. ඒ දෘෂ්ටියට සමාන්තරව තියෙන්න ඕන. ඕක තමයි බලන්නේ. ඒ නිසා ඒ දෘෂ්ටිගත නොවි බලන තැන වේදනාවක් නැහැ. දෘෂ්ටියක් තුල ඉන්නවන හැමතිස්සෙම වේදනාවක්. දැන් සමහර වෙලාවට ලොකු තනතුරු තානාන්තර අරගෙන මේ වැඩ කරලා ඒගොල්ලන් හරි අධිමානයක් හිටිනවා. ඔය නර්සින් එහෙම කරපු සමහර අය ඒ වයින් ඉහෙලට ගිහිල්ලා ඒ තත්ත්වවලට ගිහිල්ලා හැමදාම ලෙඩුන්ට ලොකු සද්දයක් දාගෙන ඉන්න අයනේ. හරි මාන්නයක් හිටිනවා ඉබේටම. ගුරුවරු කියන්නේත් එහෙමයි. පොඩි ළමයින්ට සැර කරගෙන මේවා කරගෙන පුප්පගෙන හයියෙන් කෑ ගහගෙන චණ්ඩිගමෙන් ඉඳලා ඉබේට ඇඟේ මාන්නයක් හිටිනවා. ඊළඟට අපිට හාමුදුරුවරුන්ට නේද රැඳුම් පිදුම් ලැබමින් සත්කාර හිමේ ලැබමින් මේ කටයුතුත් එක්ක මේ කරගෙන ඉන්නකොට අපිට ගරු කරනවා, උපකාර කරනවා. මෙහෙමයි පොඩි මාන්නයක් තියෙනවා. ඒක මල් ළඟත් තිබුණා. මම මතක අනුමාදපුර පැත්තේ ගිහපු වෙලාවක මේ පොලිස් නිලධාරියෙක් මට අතවනලා කතා කරලා මං ඒකට කම්ප්ලේන් කරා ගිහිල්ලා පොලිස් ස්ථානාධිපතිට. මොකද්ද? මට අතවනලා කතා කරා කියලා. මම හිතනවා මට එහෙම කතා කරන්නත් බෑ පොලිස් නිලධාරියෙකුට. මම අර චෙක් පොයින්ට් කරලා නෙමෙයි ඉස්සර තිබ්බේ ඔය තස්සවාදී කාලේ. ඉතින් මම වෙන පැත්තකින් ගියේ. මම දන්නේ නැහැ එතන එන්ටර්ස් තියෙන්නේ කියලා. යවරේ මට අතවරලා කතා කරලා ඒකට. එතකොට මල් ළඟත් ඒක තිබ්බා. ඒතකොට ධර්ම අවබෝධයට එහෙමපත් වෙලා නැහැ. ඔය පත් වෙලා හිටියත් සමහර ලාට මගේ සම්මුතිය රැකගන්න කරනවා වෙන්න පුළුවන්. රහතුන් වහන්සේලා වුණත් එහෙමයි. බිමාසුනක ඉඳගෙන උඩාසුනේ ඉන්න කෙනාට බණ කියන්නේ නෑ. එයා අසනීප තත්වයක ලෙඩක ඉන්න කෙනෙක් නෙමෙයි නං. කොච්චර උඩ හිටියත් කමන්නේ ධර්ම ගෞරවයෙන්, සාවිනාංශයට ගෞරවයෙන්. ඒ වගේ අපිට උනත් ගෞරවයක් නැති කෙනෙකුට අපි බණ කියන්නේ නෑ. අපි දානි ගන්නෙත් නෑ. ආධාරූපකාර ගන්නෙත් නෑ. ඒ දෙන දෙයක් උනත් ගෞරවයෙන් සුවඳවත්ව දුන්නොත් විතරයි. එහෙම ගන්නෙ නෑ. ඒක සාසනික ප්‍රතිපදා. එතකොට ඇයි එහෙම කරන්නේ? ඒක තමයි ලෝක දහම. ඕනම කෙනෙක් තමන්ට ගෞරවයෙන් නෙවෙයි නම් දෙයක් හම්බ වෙන්නේ. තමන්ට ගෞරවයෙන් හම්බෙන්නේ නැති දෙයක් ඕනේ නැහැ කියන එක තීරණය කිරීමේ අයිතිය පුජ්‍යලයන් සතුව ඕනෝ පුජ්‍යලෙක් සතුව තියෙනවා. හැබැයි අපිට හැමදෙස්සෙම බනින්නෙත් සමහර වෙලාවට දොස් කියන්නවත් වෙන්න පුළුවන් ගෞරවයෙන්. එහෙමයි ඉන්නවා. අපිට දොස් කියන බනින ගරහන අය ඉන්නවා ගෞරවයෙන්. ඒක අපිට තේරුම් ගන්න ටිකක් ඥානයක් තියෙන්න ඕන. දැන් ඔය අපිට මට ගොඩක් ඔය දොස් කියලා බනින සාවිනහසේ නම තමයි හිටපු මේ හාරිස්පත්තුවේ හරිවංශ අලංකාර හාමුදුරු. වැරේ ඉතින් බයිනකව තමයි. මොනවද දැක්කද? හැබැයි ඒව තුල තිබ්බේ පීතෘ කෙනෙක් ළඟ තියෙන සෙනෙහස. දයාව තිබ්බේ. නිකන් නෙමෙයි මූණට ඇඟිල්ල දික් කළා වරින්. ඉතින් ඇයි ඒක අපිට අඳුන ගන්න පුළුවන්කම නිසා ජීවිතේට අපිට කවදාවත් අහිතක් ඇති වුනේ නැහැ. මේ සමහර ඉතින් නෝන්ලාට තේරුම් ගන්න පුළුවන් නම් සැරබැර කළත් මේ කරන්නේ කරුණාවෙන් දයාවෙන් කියලා තමන්ගේ ස්වාමියා මගේ ආරක්ෂාවට මගේ හොඳටයි මේ කියන්නේ කියලා යට යම් කිසි විදියක තේරුනොත් එයාගේ බුද්ධිමය ක්‍රමයට හරි ඒ කියන්නේ යහපත් චින්තනයෙන් කියලා ඒක තේරුනොත් ඒ කෙරෙහි තරහසෙත් උපදින්නේ නැහැ. නමුත් කොච්චර හොඳින් කතා කළත් අපිට අප්‍රසාදනීය ගුණයක් උපදිනවා චේතනාව නරකට පිටලා තිබුණොත්. ඒක දැනගන්න නුවණක් තියෙනවා. ඒ නුවණ අද දරුවන්ට සමහර ස්වාමිවරුන්ට භාර්යාවරුන්ට නැතිකම නිසා සමාජ ප්‍රශ්න බහුලයි. ප්‍රශ්න බහුලයි. මේ හරියට ඒක හඳුනගන්න ඕනනේ. ඈ මේ ඉන්නේ ආදරයද මේ ඉන්නේ වෛරයද? මේ ඉන්නේ මිත්‍ර ප්‍රතිරූපයද? මේ ඉන්නේ මිත්‍රයෙක්ද කියලා හඳුනා ගන්න පුළුවන් ලොකු ගුණයක් තියෙනවා. ඒකට අවදියෙන් ඉන්න ඕන. නුවණින් ඉන්න ඕන. වෙන වෙන කල්පනාවල් වල ඉන්නේ නැතුව එක එක දේවල් වල වේදා ගන්න නැතුව ඉන්න ඕන. ඇයි මිනිස්සුන්ට මෙච්චර ලස්සන පරිසරයක් ලෝකයක් ලැබිලා නිදහසේ ඉන්න බැරි? එංගලන්තේ මිනිස්සුන්ට ජීවත් වෙන්න ගොඩක් සල්ලි ඕන. නැත්තම් මිනිස්සු මැරෙනවා. ලංකාව මිනිස්සුන්ට ජීවත් වෙන්න ගොඩක් සල්ලි ඕනේ නැහැ. මැරෙන්නේ නැහැ. ජපානේ මිනිස්සුන්ට ජීවත් වෙන්න ගොඩක් සල්ලි ඕන. නැත්තම් මැරෙනවා. සල්ලි නැත්තම් මළා. ලංකාවේ මිනිස්සු සල්ලි නැත්තටම නැදී උනත් මැරෙන්නේ නෑ. ඒ නිසා ස්වභාව ධර්මයෙන් අපිව පෝසත් වෙලා ඉපදිලා තියෙනවා. ඉතින් ඒකේ ආඩම්බරය ගන්න, ඒකට හරියන්න ධර්මය හම්බෙලා තියෙනවා, ඒක අවබෝධ කරගන්න මේ ඔළුවේ තියෙන මේ සරල මනස්ගත හිත හිතා ඉන්නකොට අහන්න. මේ වැඩි ඕකද? එහෙම අහන්න. මොකද කරන්නේ? මේ නිවන් දකින්නේ නැද්ද? හා මොනවද හිත හිත ඉන්නේ? වැඩකට ඇති දේවල්ද? මෙච්චර කල් හිතුවා ඕ ප්‍රතිවලයක් තියෙනවා ය. මෙන්න සෑහෙන දේවල් පස්සේ දුවරගේ තේරුවන් නැහැ, නතර වෙනවා. යාළුවෙකුට කතා කරනවා වගේ කතා කරලා හදාගන්න. මම හිතන්නේ මා ජීවිතේ මා විතර මගේ මනසට කතා කරපු කෙනෙක් තව ඉන්නවද මන් දන්නේ. ඒ තරමට අපි කතා කරලා දේවා. අපි එක ගුරු හාමුදුරු කෙනෙක් ඉන්නවා, මේ නරක සිතුවිල්ලක් එහෙම පහළ වෙනකොට ඇනගන්න ටොක්ක. ඔබට ඕව හිත හිතා ඉන්නද කියන්නේ කියලා දුන්නේ. භාවනා කරන්න නේද කියලා ටක් ගාලා යන්නේ මම කිව්වා. නිකන් නෑ හයියෙන් අනින්නේ කිව්වා, හයියෙන් මතක් වුණොත් ටිකක් සැරට යamak. ඉතින් දවස් දෙක තුනක් ගිහිලා ඔළුව අත ගාලා බලනකොට හැමතැනම ගෙඩි. ටොකු යනවා. එහිමවත් හදා ගන්න. එතකොට අර ඒ වගේ හැදෙනවා. නැතුව ඔහේ චින්තනයකට එන චින්තනයකට ඉඳ දෙන්නේ නැතුව මේ ඒක පුත්ත මනුරක්කේ. එක පොතෙක් ඉන්න අම්මා වගේ පුතා රැක ගන්නවා. ඒ වගේ තමන්ගේ හිතට පහළ වෙන හැම දෙයක්ම සාධාරණ දේවල් නෙමෙයි. දැන් සමහර අය කැමති තමන්ගේ හිත හරියම සුන්දර විදියට සොඳුරු විදියට තියාගන්න. එහෙත් මල් පරවෙන්න නොවන බව හඳුනගෙන මල්වල ලස්සන බලන එකේ තේරුමක් නෑ. මල් පරවෙන බවත් තේරුම් අරගෙන මලක ලස්සන බලන්න. ඒ නිසා තමන්ගේ ශරීරය ගැන ආඩම්බරෙන් හිටියොත් එහෙම වයසට යනවා කැත වෙනවා කියලා දන්නේ නැතුව කැත වෙනකොට වයසට යනකොට මහ බුදුම මානසික වැටීමක් ඇති වෙන්නේ. ලාභය ගැන අධික ලෙස උද්දාමයටපත් වුණොත් අපිට යම්කිසි දවසක අලාභත් ඇති වෙනවා, දුප්පතුත් වෙනවා අපි කියලා දන්නේ නැති වුණොත් යාන විශාල කම්පනයක් ඇති වෙනවා. ඇතා වේවා නැතා වේවා ඒ හුදෙක් භෞතික දෙයක් පමණයි. මා මේ සමස්ත ලෝක දර්ශනේ ඉක්මවා දැකිය යුතුයි කියන මේ දර්ශන සම්පත්තිය හොයාගෙන ඔබ නිතරම ඉන්ද්‍රියන් හයෙන් එහාට ගිහිල්ලා ඉන්ද්‍රියන් හයට යට වෙලා නැමේ ඉන්ද්‍රියන් හයෙන් මතු වෙලා මේ ලෝකෙ දිහා බලන්න ඔබේ මේ ලෝකෙ තියෙන ඇත්ත ස්වභාවය කවුරුත් කියලා දෙන්න ඕනේ නැහැ පෙනේ. ඇත්ත ස්වභාවය කුණු වෙනවා, ජරාවටපත් වෙනවා, මේ මේ මේ දියර ගලනවා, ඇටකටු හැදෙනවා නෙමෙයි. ඒ ඇත්ත ස්වභාවය නෙමෙයි. ඒකත් බොරුව. ඒකත් බොරුව. ඒකත් හැඟීම. ඈ ඉතින් හැඟීම් සංවර්ධනය කළා වැඩක් වෙන්නේ නැහැ. දැන් අපිට මලමිනී එක පිළිකුල් හැඟීමක් තියෙනවා. මොචිරීන මනුස්සයට තියෙනවද කියලා බලන්න. ඒ මනුස්සයා භාගයක් කප කපා ඉඳලා රාත්‍රී සුන් දෙක අයින් කරලා ප්ලේන් ටියක් බීලා එනවා. අපිට බෑනේ. දැන් මම එක දවසක් ඔය පොලිස් මොචිරී ඉඩ දෙනවා හම්දුරුන්ට බලන්න දෙනවා. මම බල බල ඉඳලා ඇවිල්ලා දවස් දෙකක් කෑම කන්න බැරි වුණා. අර කොමලින්ගඩට මේ ඉගුරේ පවා තිබ්බා. ඇවිල්ලා බෑග් එක පටිය සියල්ල සරප්පු දෙකේ ඉඳලා සේදුවා. අමුතු මේ මිනිස්සු වන් දැක්ක භාගයක් කප කපා ඉඳලා කියලා තේ එකක් බීලා අතේ කාලා කාට එකක් බීලා සීනි කාලා කාණ්ඩ එකක් බීලා. ඥානිත් එක්කෙනාගෙන් අහනවා මේ තව කෑලි කීයක් තියෙනවද කියලා බලන්න. තව කෑලි කීයක් තියෙනවද කියලා බලන්න. අර එළියේ ඉන්න අයිතිකාරයෝ අඩට මේගොල්ලන්ට කෑලි ඔන්න කෑලි දෙයක් කපලා දාලා බියන්. අපි වුණත් එහෙම අවධකාරියොත් එන්නේ ගියා පිට කෑල්ලක් වතෙන්ට. එඩි කෑල්ල. දැන් හරි ලස්සනයි. නීල බල්ල නැහැ නේ. සජීවීව බලන්න ඕන ළඟට වෙලා බලන්න ඕන. එතකොට අපිට පිළිකුල් සංඥාවක් නෙමෙයි ඒ තුලින් ඇති වෙනවා යංගිසි මානව ස්වභාව ලක්ෂණයක් හඳුනාගැනීමේ හැකියාව ලැබෙනවා. එතකොට මේ අර මේ චින්තනයෙන් ඇති කරන මායාවට ඉදහසර අවම කරන්න පුළුවන් නැති කරන්න පුළුවන්කම තියෙනවා ඒ යථාර්ථයත් එක්ක. ඒක ප්‍රායෝගිකවයි කියලා බුදුහාමුදුරු දුන්නේ. දැන් අද අපි මේ මනසින් නිකන් හිත හිතා ඉන්න කෙනෙක් කරන්නේ නේද? බුදුරජාණන් වහන්සේ දුන්න ප්‍රායෝගිකව යන්න සොහොනට ගිහිල්ලා බලලා එන්න. කහාමුදුරු කෙනෙක් ඉන්නු රාග චරිතයක්. ඉතින් උන්වහන්සේට කිව්ව යන්න සොහොනට. ගියාම අලුත්ම මලමිනිය කාන්තාවක් කියන ස්වාමීනි මට රාගසිත පහළ වුණා මේක දැකලා. කියන කමන්නේ ඊට පහුවෙන් දැච්චාන්න. ගියා. එහෙම ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා මේ අවසානයේ මොකද හිතෙන්නේ? අර ඕලෝදිය හැමේ ගලද්දි ඕලෝදිය නෙවෙයි මොනවද? නවදොරෙන් ඕජාව ගලද්දි ලෝදිය ගලන්නේ මිලි නඩෝලින්නේ නේද? ඒ ගලනකොට මේ ඕජාවල් මොකද හිතෙන්නේ? ප්‍රමාණිකුල ස්වාමීන් දැන්නම් මට මහා කලකිරීමක් තියෙන්නේ. එතකොට තමන්ගේ අර තමන්ට පාලනය කරගන්න බැරුව කම්පණය වෙන හිත අඳුනගත්තා. තාම ගැඹුරු තැනක කම්පණය වෙනවා හිත. අපි හිතනවා මේ වයසට යනකොට කෙලෙස් අඩු වෙනවා ඇති කියලා. නෑ, සමහර ලාට කෙලෙස් වැඩි. කෙලෙස් වැඩි වෙනවා කියලා. ඉතින් මම ඔක තරුණ කාලෙම දැනගත්තේ මේ යාචක සීය කෙනෙක්ගෙන්. සාමාන්‍යයෙන් මම අධ්‍යයනයේ හැටියට ඒ වගේ විවිධ මිනිස්සුත් එක්ක කතා කරන කෙනෙක් තරුණ කාලෙම, ගිහි කාලෙම. එහෙම ජීවනතරතුරු තමයි මම අහන්නේ. ඔය මම මට ඕන මේ මිනිස්සයා මෙතෙන්ට වැටුනේ කොහොමද කියලා දැනගන්න. එතකොට ඒක මගහරින්න පුළුවන් නේ. මේ මිනිස්සයා මේ පේමන්ට් එකට වැටුනේ කොහොමද කියන එක මට හොයාගන්න පුළුවන් එයාගේ ජීවනතරතුරු හොයාගෙන යනකොට. ඉතින් මං ගාව 100ට දැන් වයසයි නේ, මුකුත් ආසාවල් එහෙම එන්නේ නැතුව ඇති. නෑ දරුවෝ. කය වයසට ගියාට හිත වයසට ගිහිල්ලා නෑ නේ. කසාද හිම බැන්දද? ඔව්. කීයක් බැන්දද? හතක් බැන්දද? යකෝ එකක් නෙමෙයි හතක්. මං කිව්වා ඔච්චර හතක් බැන්දේ කොහොමද? නෑ ඉතින් හේන් කරන්න ගියාම මේ පැත්ත එකක් කරගන්නවලු. ආයි තව හේනක් හොයාගෙන වෙන පැත්ත ගියාම මේ පැත්තෙත් තව එකක් කරගන්නවලු. ඉතින් ඒ විදිහට ඉතින් ඒ කාලේ ප්‍රශ්නයක් නෑ. ඉතින් එහෙම කරගෙන තිබ්බනේ. ඉතින් හතක් විතර කසාද බැන්ද. දැන් නරුමල්ලුත් ඉන්නවලු. දැන් ඉතින් උන් එක එකක් වට සලකන්නේ නැහැලු. දැන් ඉතින් මම මෙහෙම ඉන්නවලු හොඳයිද? ඒත් වයසට ගිහිල්ලා නෑ හිත. එතකොට මම කල්පනා කරා මේ බොරුවක් නෙමෙයි, මිනිස්සු පරිණත වෙනවා ප්‍රබුද්ධ වෙනවා. ඒ කියන්නේ වයසට යනකොට නෑ. ප්‍රඥාවත් එක්ක නුවණත් එක්ක මේ සිත මෙහෙවුනොත් විතරයි දර්ශනයත් එක්ක විතරයි වයසට යන්නේ. දැන් මම අපි කියන්නේ නැහැ මේ සම්පූර්ණ පුජ්‍යලේ මේ වෙනස් විය යුතුයි කියලා. තියෙනුනේ යම්කිසි සෞම්‍ය හා මිනිසත්කමට ජීවිතයට ගැළපෙන මට්ටමට ඒක අනුගත කරගන්න පුළුවන් සීමාවක් තියෙනවනේ. බඩ පැලෙන්න කන්න ඕනත් නැහැ. නොකාම ඉන්න ඕනත් නැහැ. එහෙම තීරණයක් නැහැනේ. ආසත්ත්ව භාවය කියලා කියන්නේ බඩ පැලෙන්න කන එකනේ. ආසත්ත්ව භාවය නැතුව මේක යම්කිසි සම්ප්‍රදායික විද්‍යානුකූල සාධාරණ යථාර්ථවාදී ගුණයක් තුල සිටියහම ඒක ඉච්චරයි. ඊට පස්සේ මිනිසුන්ගේ ඇස කන නාසය දිව ශරීරය ඒවා පාලනය වෙනවා. ඒ පාලනය වීම තුලින් මේ පුද්ගලයාට ජීවිතේ ලොකු අවකාශයක් ඉඩක් ලැබෙනවා. ඔය කොඩාන් කෙනෙක් ඔය ඉඩ නැහැ කියලා කියන්නේ කාර්ය බහුලයි කියලා කියන්නේ මානසික ඉඩ නැතිකම. මනසේ තියෙන වේගවත්කම. එහෙම නැතුව මේ භෞතික කාලේ ඉඳ නැතිකම නෙමෙයි. ඒ නිසා ඔබේ මනසේ ඉඳ හදා ගන්න, ඔබේ මනසේ කොච්චර දේවල් තියෙනවද කියලා බලන්න. දැන් අර භෞතික ජීවිත හදා ගන්න පහුගිය කාලය ආව S5 ක්‍රමය. S5 ගෙනියන අධ්‍යාත්මික ජීවිතේට. අධ්‍යාත්මික ජීවිතෙත් නම්බර ගහන්න දේවල් වලට. අධ්‍යාත්මික ජීවිතෙත් අනවශ්‍ය බඩු ඉවත් කරලා දාන්න. අනවශ්‍ය දේවල් ඉවත් කළා දාන්න. අනවශ්‍ය දේවල් ඕනේ නැති දේවල් ඉවත් කළා දාන්න හේතු සාධක ඇතුව. දැන් තවන්න නොවන කෙනෙක් ඉද්දි මහත් එක්ක ඉද්දි තව නොවන කෙනෙක් යද්දි ඔය ABB හරි මේ බලන්න ඕනේ. හා මට නොවන කෙනෙක් ඉන්න නැති. අනවශ්‍ය දෙයක් ඉවත් කරන්න පුළුවන්. ඈ ආ වෙන වෙන වාහන දැක්කම ඔය ඒවා දිහා බලන්න ඕනේ. හරි මගේ ප්‍රමාණය මට වාහනයක් තියෙනවා, මොටෝ සයිකලයක් තියෙනවා, ඇයි ඇති. ඒදී මට නැති දෙයක් අරයට තියෙනවද කියලා බලන්න, පාත්‍රයටවත් තිබිලා බලන්න එපා කියලා බුදුහාමුදුරු දේශනා කළා. කැමතිනම් තමාගේ පිඟානෙන් අනුන්ට යමක් දෙන්න බලාගෙන බැලුවට කමක් නැහැ. මට නැති දෙයක් එයාට තියෙනවද කියලා ගන්න බලාගෙන හිටන්න එපා කියලා දෙනවා. ඉතින් ඔය වගේ කලමනාකරණය කරගන්න ජීවිතේ S5 අධ්‍යාත්මිකවත් ගෙනියන්න. ඒ කලමනාකරණය තුලින් තමයි මානසික අවකාශය ලැබෙනවා. ඒ අවකාශය තුලින් තමයි ඔබට හැකියාව ලැබෙනවා මේ රැය දහවල නැති, මේ කාලය නැති, රැය 24 නැති අකාලික අනන්ත ශ්‍රී සම්ධර්මය අවබෝධ කරගැනීමේ හැකියාව තියෙනවා. ඒ සත්‍යය ඔබට මේ වසර තුල අවබෝධ කරගන්නට පින්නතුන්ගේ ජීවිතවල ධෛර්යය, ශක්තිය, වාසනාව සැලසේවා. එයින් පින්නතුන්ගේ මෙලව ජීවිතය සපවත් වේවා. එයින් සසර ජීවිතය සපවත් වේවා. සසර ප්‍රාර්ථනේ ආයුරින් ඔබටත්, ඔබ හැදූ වැඩූ දෙමව්පියන්ටත් හැමෝටම නිවනින් සැනසෙන්නට මේ ධර්ම කුසලය හේතු සාධක වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා.